नमस्कार वेवा बुदुरुवनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदखं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदाति सारन शरणयामि साधु साधु साधु पिंगवत में अदा पीगन गन्ने हवस्वर्वे अंगुत्तर निकाय तानिची देशनावाक में देशनावे नाम थिति सूत्रे थिति कियान्ने स्थिति है पिहिता तिबीम याम किसी दिया पिहितला तीनोट मगाद कियान्ने थिति महाप्राण ठायन थिति महाप्राण ठायन ने तायन यदि गुटे බුදුරජාණන් වහන්සේ කාලේ වැඩ සිටියේ සවැත්නුවර ජේතවනාරාම. තිතින් පහම් භික්ඛවේ නවන්න යාමි කුසලේසු ධම්මේසු පගේව පරිහානින්. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි කුසල ධර්මයන් ඇති කරගෙන පවත්වාගෙන සිටිය පමණින් මම ඒක වර්ණනා කරන්නේ නැහැ. පගේව පරිහානින් පිරිහීම ගැන ගැරහීම කවර කතාවද? ඒ කියන්නේ පිරිහීම ගැන උන්වහන්සේගේ හිතේ ඇති වෙන අප්‍රසාදේ ගැන කියන්න දෙයක් නැහැ කියනවා. මොකුසල ධර්මයන්ගේ පිහිටා සිටීම ගැනවත් ප්‍රශංසා කරන්නේ නැහැ. බුද්ධිංචකෝ වහම් භික්කවේ වන්නයාමි කුසලේසු ධම්මේසු මහණෙනි මම වර්ණනා කරන්නේ කුසල ධර්මයන්ගේ අභිවෘද්ධිය විතරයි. නෝ තිතින් නෝ පරිහානින් කුසල ධර්මයන්ගේ පිහිටා තිබීම ගැන වර්ණනා කරන්නේ නැහැ. කුසල ධර්මයන්ගේ පිරිහීම ගැන කතා කරන්නේත් නැහැ. එතකොට අපට පේනවා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ සත්‍යයට අත්‍යවශ්‍ය කාරණේ මොකද්ද කියලා උන්වහන්සේ දන්නවා. කුමක්ද අත්‍යවශ්‍ය කාරණේ? කුසල ධර්මයන් තුල දියුණු වීම. එතකොට උන්වහන්සේ නිරන්තරයෙන්ම තම ශ්‍රාවකයන්ව මෙහෙවලා තියෙන්නේ කුමකටද? කුසල ධර්මයන් තුල දියුණු වෙන්නයි. එතකොට උන්වහන්සේ කිසිසේත් ශ්‍රාවකයන්ගේ කුසල ධර්මයන් දියුණු නොවි පිහිටා තිබීම ගැනවත් සතුටු වෙලා නැහැ. එතකොට උන්වහන්සේට දකින්න ලැබෙනවා ඇතැම් ශ්‍රාවකයන් කුසල ධර්මයන්ගෙන් පිරී යනවා. ඇතන් ශ්‍රාවකයන් කුසල ධර්මයන් තුල පිහිටා ඉන්නවා වැඩින්නේ නැහැ. ඒ දෙකේම උන්වහන්සේට සතුටක් නැහැ. එහෙනම් උන්වහන්සේ සතුටුනේ කොමකින්ද? තම ශ්‍රාවකයන් කුසල ධර්මයන් තුල අභිවෘද්ධියට පැමිණෙනු දැකීමෙන්. බුදුරජාණන් වහන්සේ පරිහානිය විස්තර කරනවා. කතංච භික්ඛවේ හානි හෝති කුසලේසු ධම්මේසු මහණෙනි කුසල් ධර්මයන් පිළිබඳව හානිය කුමක්ද සිද්ධ වෙන හානිය? නොඨිති නොවුද්ධි පිහිටා තිබීමකුත් නැති අභිවෘද්ධියකුත් නැති හානිය කුමක්ද? පින්වත් මහණෙනි මෙහිලා භික්ෂුව යම් ප්‍රමාණයකට ඔහු තුල ශ්‍රද්ධාවක් ඇද්ද? යම් ප්‍රමාණයකට ඔහු තුල සිල්වත් බවක් ඇද්ද? යම් ප්‍රමාණයකට ඔහු තුල ශ්‍රුතයක් ධර්මීය ඇසූ බවක් ඇද්ද? යම් ප්‍රමාණයකට ඔහු තුල ත්‍යාගයක් ඇද්ද? යම් ප්‍රමාණයකට ඔහු තුළ ප්‍රඥාවක් ඇද්ද? අලුත් වචනයක් කියනවා. යම් ප්‍රමාණයකට ඔහු තුළ පටිභාණයක් ඇද්ද? ප්‍රතිභාණය කියන්නේ කුමක්ද? ප්‍රතිභාණය කියලා කියන්නේ අපට උපතින්ම ලැබෙන යමක් විමසීමේ කුසලතාවය. ඒකට පාවිච්චි කරන සාහිත්‍ය වචනය දී ශක්ති කියලා. යමක් ගැඹුරෙන් නැත්තම් නිර්මාණාත්මකව උත්පාදනය කරන්න පුළුවන් කුසලතාවය. දී මහප්‍රඥායන්නේ දී ශක්ති කියලා කියනවා. එතකොට මේක සාමාන්‍ය මිනිස්යා තුළ තියෙනවා. එයා මේ ප්‍රතිභාණය පාවිච්චි කරනවා තමන්ගේ මේ සීග බලයන් පිනිස. එතකොට බුදුරජාණන් වහන්සේ මේකොට මේ කාරණේදී සීක බලයන්ට අමතරව තවත් මිනිස්යාට හිතසුව පිණිස පවතින දෙයක් පේනවා. මොකද්ද? ප්‍රතිභාණය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කෙනෙකුට මේව තියෙන්න පුළුවන් යම්කිසි ප්‍රමාණයකට. මොනවද? ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා, ප්‍රතිභාණ. මහණෙනි මේ ධර්මයන් නොහුතුල නේව තිත්තන්ති පිහිටා තිබෙන්නේ නැහැ. ඒකෙන් ඔහු ශ්‍රද්ධාව ඇති කරගන්නවා. පිහිටන්නේ නැහැ. ආයක නැතු වෙනවා. ඔහු සිල්වත් වෙනවා. පිහිටන්නේ නැහැ. ආයක බිඳ වැටෙනවා. ඔහු ධර්මයේ ඉගෙන ගන්නවා. පිහිටන්නේ නැහැ. ආයෝ මුලාවටපත් වෙනවා. ඔහු ත්‍යාගයට කැමති. පිහිටන්නේ නැහැ. ආයි ලෝභයේ විසින් මැඩ ගන්නවා. ඔහු ප්‍රඥාව ඇති කරගන්න මහන්සි ගන්නවා. නමුත් ඔහුගේ ප්‍රඥාව පිහිටන්නේ නැහැ. ඔහු ප්‍රතිභාන ශක්තිය ඇති කරගන්න මහන්සි ගන්නවා. නමුත් ඔහුගේ ප්‍රතිභාව පිහිටන්නේ නැහැ. තස්ස ධම්මා නේව චිත්තන්ති. ඒව පිහිටන්නේත් නැහැ. නොවඩ්ඩන්ති. වැඩෙන්නේත් නැහැ. එතකොට අපිට පේනවා මේ මිනිස් වර්ගයා හැටියට අපි මිනිස් ලෝකෙට ඇවිල්ලා යම් කිසි දෙයක් ලබා ගන්න හැදුවට උතුම් දෙයක් ලබා ගන්න හැමෝගෙම කැමැත්ත තිබ්බට ඒක හැමෝටම ලබා ගන්න බෑ. හානිමේතම් වික්‍රේ වදා කුසලේසු ධම්මේසු නොඨಿತಿ නොඋද්දි. මහණෙනි මේක හානියක් වෙනවා. කුසල ධර්මයන්ගේ පිහිටා ඉඳද්ද බෑ. කුසල ධර්මයන් වැඩෙන්නෙත් නෑ. එහෙමයි නැද්ද? එහෙමයි ඉන්නවා. පොණ ශ්‍රද්ධාවක් ඇති වෙනවා. පොන්චි පැහැදීමක් ඇති වෙනවා. ඒ පැහැදීමට පොඩ්ඩක් තල්ලු වෙලා යනවා. ආයේ පැහැදීම මොනවා හරි කාරණයක් කියලා අල්ල ගන්නවා අපහදින්න. අපහදින්න කාරණයක් අල්ලගෙන අර පහදින්න තියෙන සියලු දේවල් නැති කර ගන්නවා. නැති කරගත්තට පස්සේ ආ ශ්‍රද්ධාවෙන් පිරිහිනවා. දැන් යා සිල්වත් වෙන්න මහන්සි ගන්නවා. මොනවා හරි එයාට අර්බුදයක් හට ගන්නවා සීලේ නොපිනේ කුකයින් එක්ක වචනෙන් මොනවා හරි පටලැවිල්ලක පැටලෙනවා. පැටලිලා ඒකෙන් පිරිහිලා යනවා. දහම් දනුම යා අතිකර ගන්න හදනකට ඒ දහම් දනුමට උපකාර වන දෙයක් නැතුව උපකාර නොවන දේවල් ඇසුරු කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාම කියාගෙන ඒ සමහර විට වැඩක් නෑ ඔච්චරගෙනගෙන. ශ්‍රුතියෙන් පිරිහිනවා ඊට පස්සේ. අන්තිමට යා දන්නේ නැති වෙනවා බුදුරජාන් වහන්සේ දේශනා කළේ කුමක්ද කියලා. නමුත් නොයෙක් මතවාද ගොඩක් නම් සමහර විට යා දැනගන්නවා. මෙහෙම වෙනවා. එතකොට මේ වගේ පිරිහි යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක තමයි මිනිසයාගේ පරිහානිය. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවක පරිහානියේදී පෙන්වා දෙනවා ශ්‍රාවකයා කරුණු කීයකින් පිරිහිනවද? කරුණු 6කින් පිරිහිනවා. කුමක්ද? ශ්‍රද්ධාවෙන් පිරිහිනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ඒ ශ්‍රද්ධාව තුළ ඉන්නත් බෑ, වැඩෙන්නෙත් නෑ. සීලය ඇති කරගන්න මේ සීලය තුළ පිහිටා සිටින්නත් බෑ, සීලය වැඩෙන්නෙත් නෑ. ධර්මඥානෙ ඇති කරගන්න මහන්සි ගන්නවා, ධර්මඥානෙ තුළ පිහිටා සිටින්නෙත් නෑ, ධර්මඥානෙ වැඩෙන්නෙත් නෑ. ත්‍යාගය ඇති කරගන්න මහන්සි ගන්නවා, ත්‍යාගේ පිහිටන්නෙත් නෑ, ත්‍යාගේ වැඩෙන්නෙත් නෑ. ප්‍රඥාව ඇති කරගන්න මහන්සි ගන්නවා, ප්‍රඥාව පිහිටන්නෙත් නෑ, වැඩෙන්නෙත් නෑ. ඔව්, ප්‍රතිභා ශක්තිය ප්‍රතිභාණය ඇති කරගන්න මහන්සි ගන්නවා, ප්‍රතිභාව පිහිටන්නෙත් නෑ, වැඩෙන්නෙත් නෑ. මේට කියන්නේ පරිහානිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි ඨිටි කියන්නේ කුමක්ද? කුසල ධර්මයන්ගේ පිහිටා සිටීම. නොහානි, ඔහුට හානියකුත් නැහැ. නොබුද්ධි, ඔහුගේ වර්ධනයකුත් නැහැ. ඉද භික්ඛවේ භික්ඛු, මහණෙනි මේ භික්ෂුව යම්තාක් යම් ප්‍රමාණයකින් ඔහු තුළ ශ්‍රද්ධාවක් ඇද්ද ඒ තිබෙන ප්‍රමාණය විතරයි. යම් ප්‍රමාණයකින් ඔහු තුළ සීලයක් ඇද්ද ඒ තියෙන ප්‍රමාණය විතරයි. යම් ප්‍රමාණයකින් ඔහු තුළ ශ්‍රුතයක් ශ්‍රවණයෙන්ල දැනුමක් ඇද්ද ඒ තියෙන ප්‍රමාණය විතරයි. යම් ප්‍රමාණයකින් ඔහුගේ ත්‍යාග සම්පත් ඒ කියන්නේ යමක් පරිත්‍යාග කිරීමේ කුසලතාවයක් ඇද්ද ඒක තියෙන ප්‍රමාණය විතරයි. යම් ප්‍රමාණයක ඔහුගේ ප්‍රඥාවක් ඇද්ද ඒ තියෙන ප්‍රමාණය විතරයි. යම් ප්‍රමාණයකින් ඔහුගේ ප්‍රතිභාවක් ඇද්ද පටිභාන ඒ තියෙන ප්‍රමාණය විතරයි. තස්සති ධම්මා නේවහායන්ති, ඒ ධර්මයන් පිරිහියන්නේ නැහැ. නොවඩ්ඩන්ති, වැඩෙන්නේ නැහැ. මෙම කිව්වහම අපිට මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ උපමා. ඔබට මතකද? උන්වහන්සේ උපමා කළා මේ ධර්මයට පැමිණීම මොනවා වගේද? ඒක පුද්ගලයෙක් වතුරෙන් උඩට එනවා. හැබැයි ඔහුට වතුරේ උඩ ඉන්න බෑ. ආයි ගිලිනවා. ඒ වගේ තමයි පරිහානියට පත්වීම. තව පුද්ගලෙක් කියන උන්වහන්සේ පෙන්වා දෙනවා වතුරෙන් උඩට එනවා. ආවට වටපිට බලන්නේ නැහැ. වටපිට බලන්නේ නැති වුණාම ඌට පේන්නේ නැහැ පීනන්නේ කොයි පැත්තරද. අය ඔහේ ඉන්නවා. වටපිට බලන්නේ නැහැ. වටපිට බලන කෙනාටයි දූපත තියෙන තැන, දූපත පැති දිශාව හොයාගන්න පුළුවන්. උන්වහන්සේ දේශනා කරන දේ පුද්ගලයාට හොයාගන්න බෑ. හැබැයි වටතරෙන් උඩට ඇවිල්ලා ඉන්නවා. ගිලෙන්නේත් නැහැ. තව කෙනෙක් කියනවා වතුරෙන් උඩට එනවා. ඇවිල්ලා වටපිට බලනවා. ඒ වටපිට බැලීම නිසා ඔහුට පේනවා ගොඩබිම තියෙන දිශාව. බුදුරජාණන් වහන්සේ ඔහු උපමා කළේ සෝතාපන්න වෙච්ච කෙනා කියලා. ඇයි? ඔහු දන්නවා යන්න ඕන දිශාව. තව කෙනෙක් ගැන පේනවා ඔය කෙනා වටපිට බලලා දිශාව පේනවා. ඒ දිශාව පැත්තට පීනනවා සකදාගාමී කෙනා. තව කෙනෙක් ඉන්නවා වටපිට බලනවා දිශාව පේනවා පීනනවා දූපතට ලං වෙලා ඉන්නවා අනාගාමී කෙනා. තව කෙනෙක් ඉන්නා වතුරෙන් උඩට එනවා වටපිට බලනවා දිශාව පේනවා යනවා දූපතට ලං වෙනවා දූපතට ගොඩ වෙනවා වතුරෙන් ගොඩ වෙලා ඉන්නවා. රාහතන් වහන්සේ බලන කොයිතරම් ලස්සනද ඒ බුදුරජාණන් වහන්සේගේ උපමා. ඉතින් මේක උන්වහන්සේ පෙන්වා දෙනවා මේ හරි ලස්සනට. මේ මොනවද මේ මිනිස්යාගේ පිරිහෙන්නේ? මොනවද මේ මිනිස්යාගේ වැඩෙන්නේ කියන එක. දැන් මේක පෙන්වා දෙනවා ඨිති පිහිටා තියෙනවා උට මොනවද? ශ්‍රද්ධාවක් යම් ප්‍රමාණයකට තියෙනවා. හැබැයි ඒක පරිහානියක් නැහැ. සීලයක් යම් ප්‍රමාණයකට තියෙනවා. ඒකේ පරිහානියකුත් නැහැ. ශ්‍රුතයක් උහුට තියෙනවා. ඒකේ පරිහානියකුත් නැහැ. ත්‍යාගීකුත් උහුට තියෙනවා. ඒකේ පරිහානියකුත් නැහැ. ප්‍රඥාවත් උහුට තියෙනවා. ඒකේ පරිහානියකුත් නැහැ. පටිභාණයක් උහුට තියෙනවා. ඒකේ පරිහානියකුත් නැහැ. හැබැයි ඒක බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ නැහැ. උන්වහන්සේක වර්ණනා කරන්නේ නැහැ. කියන මහණෙනි මේ කෙනාට තමයි කියන්නේ පිරිහීමක් නැති, අභිවෘද්ධියක් නැති පිහිටපු කෙනා. එනිකන් තితి විතරයි. එයා ඉන්නවා. ඒකේ ලොකු වෙනසක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි කුසල ධර්මයන්ගේ වර්ධනයේ අනුකුමක්ද? කුසල ධර්මයන්ගේ වර්ධනයේ අනුකුමක්ද? නොඨಿತಿ පිහිටා සිටීමකුත් නැති, නොහානි හානියකුත් නැති. මහණෙනි මෙහිලා ශ්‍රාවකයාට යම් පමණක ශ්‍රද්ධාවක් ඇද්ද? යම් පමණක සීලයක් ඇද්ද? යම් පමණක ශ්‍රුතයක් ඇද්ද? යම් පමණක ත්‍යාගයක් ඇද්ද? යම් පමණක ප්‍රඥාවක් ඇද්ද? යම් පමණක පටිභාණයක් ඇද්ද? මේ ධර්මයන් එතනම නැවතිලා නැහැ. පිරිහිලා නැහැ. එහෙනම් කොහොමද තියෙන්නේ? වැඩිවීමක්. වැඩිවීමක් තියෙනවා. එහෙනම් අපිට පේනවා මේ මාර්ගඵල ලබන්නේ මේ තුන්වෙනි එකේනා. පළවෙනි එකේනාටත් මාර්ගඵල ලබා ගන්න බෑ. දෙවෙනි එකේනාටත් මාර්ගඵල ලබා ගන්න බෑ. එහෙනම් මාර්ගඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ තුන්වෙනි එකේනාටයි. උද්දිමේතම් භික්ඛවේ වදාමි කුසලේසු ධම්මේසු නොඨිතින් නොහානි. මහණෙනි මේ කරුණටයි කියන්නේ කුසල ධර්මයන්ගේ සිටීමක් නැති හානියක් නැති අභිවෘද්ධිය කියලා. මහණෙනි මේක කුසල ධර්මයන්ගේ අභිවෘද්ධියයි. එතකොට මොනවද බුදුරජාන් වහන්සේ මෙතන කුසල් කියලා පෙන්නුවේ? ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාව, පටිභානය. එතකොට මේවා වර්ධනයක් වෙනවා නම් කාගේ හරි, කවුරු වේවා, ගිහි වේවා, පැවිදි වේවා, කාගේ හරි මේ කුසල ධර්මයන්ගේ වර්ධනයක් වෙනවා නම් ඔහුට තමාව හඳුනා ගන්න පුළුවන් වාගේ කුසල ධර්මයන්ගේ වැඩිමක් තිබේ කියලා. මේවේ වැඩිමක් නැත්තම් ඔහුට හඳුනා ගන්න පුළුවන් මාගේ කුසල ධර්මයන්ගේ වැඩිමක් තියෙනවා විතරයි කියලා. ඔහුට මේ කුසල ධර්මයන්ගේ පරිහානියක් පේනවා නම් ඔහුට හඳුනා ගන්න පුළුවන් මාගේ කුසල ධර්මයන්ගේ පරිහානියක් තිබේ කියලා. මේක දේශනා කරන බුදුරජාන් වහන්සේ මහණෙනි කෙනෙක් ඉන්න පුළුවන් භික්ෂුවක්. නෝ පරිචිත පරියය කුසලෝ. අනුන්ගේ සිත දැනගන්න හැකියාවක් නැති වෙන්න පුළුවන්. බලන්න මේක හොඳ උපදේශයක්. ඇයි අපි මේ හොයන්නේ කාගේ හිද්ද? හැමතිස්සෙම අනුන්ගේ හිත්නේ අපි මේ හොයන්නේ. අනුන් කළදී, අනුන් නොකළදී, අනුන් කියූදී, අනුන් නොකියූදී, අනුන් සිතූදී, අනුන් නොසිතූදී නොහොයන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන ඒ හැකියාව නැති වෙන්න පුළුවන්. නමුත් හික්මෙන්න කියනවා සචිත්ත පරියාය කුසලෝ භවිසාමි. තමන්ගේ සිත් හතර ගැන හොයාගන්න දක්ෂ කෙනෙක් වෙමි කියලා හික්මෙන්න කියනවා. කොහොමද හික්මෙන්න කියන්නේ? තමන්ගේ චිත්ත ස්වභාවය විමසා බලාගන්න දක්ෂ කෙනෙක් වෙමි. හොඳ පාඩමක් අපිට. මොකද්ද? ඇයි දැන් අපිට පේනවා හැමෝම බොහෝ දිනක් අනුන්ගේ දේවල්, අර විකිලීක්ස් ගොයියා අර අනුන්ගේ කුණු කන්දල් ටික හොයලා තමන් වෙබ්සයිට් එකට දාලා, දැන් තමාවත් මරණ බයෙන් ඇඟිලා ඉන්නවා, අනුනුත් මරණ බයෙන් කලබිලා ඉන්නවා. එතකොට දැන් පේනවා මේ බලන්න මේ ධර්මයක් නැති ලෝකේ යන පැත්ත. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔව් අනුන්ගේ චිත්ත ස්වභාවයේ විමසා බලන්න දක්ෂකමක් නැති වෙන්න පුළුවන්. ඒක අතාරින්න කියනවා. මොකද්ද හොයන්න කියන්නේ? තමන්ගේ චිත්ත ස්වභාවය හොඳට විමසලා බලීමට දක්ෂ වෙන්න, අන්නේ විදිහට පුරුදු වෙන්න කියනවා. උන්වහන්සේ උපමාවක් දේශනා කරනවා. මහණෙනි මෙන්න මේකයි කියනවා. ඒ මේ මෙන්න මේ විදිහේ වැඩක් කියනවා. තරුණ වයසේ ගෑණි ළමෙක් ඉන්නවා. එහෙම නැත්නම් තරුණ වයසේ පිරිමි ළමෙක් ඉන්නවා. හරි ආසයි ලස්සනට අඳින්න, ලස්සනට ඉන්න. මෙයා මොකද කරන්නේ? කණ්ණාඩියක් ළඟට යනවා. කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා බලනවා තමන් කැතද නැත්නම් තමන් ලස්සනද කියලා. බලද්දී ඇයට පේනවා තමන්ගේ මුහුණේ එක්ක හිසේ කුණු රොඩු තියෙනවා. එතකොට මුහුණට විරූපී බවක් දෙන කැලල් තියෙනවා. එතකොට මෙයා මොකද කරන්නේ? ඒකෙන් සතුටු වෙනවද? ඒ කියන්නේ සතුටු වෙන්නේ නැහැ. කුමක්ද එයා කරන්නේ? ඒ මොනහරි රොඩු තියෙනවා නම්, කැලල් තියෙනවා නම්, ඒ තමන්ගේ මුහුණේ සුන්දරත්වේ නැති කරන දෙයක් තියෙනවා නම් ඇයි ඒ ගැන අසතුටුලා මොකද කරන්නේ? ඉක්මනින් ඒක ඉවත් කරගන්නවා. ඉවත් කරගත්තට පස්සේ යාට යාගෙන ලස්සනට පේනවා. බුදුරජාණන් වහන්සේ අනුව එතකොට යාගේ සිතේ පිරිපුන් සංකල්පය තියෙනවා නේද? ලාභවත් මේ පරිසුද්ධන්වත් මේ දැන් මං හරි ලස්සනයි, මේක මට ලාභයක් කියලා ඇට සතුටක් ඇති වෙනවා නේද කියලා අහනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ උපමාව පෙන්නපු විදිහ. ලස්සනට කැමති, ලස්සනට සැරසෙන්න කැමති ගෑනු ළමෙක් හරි පිරිමි ළමෙක් හරි කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා හිතන විදියට හිතන්න කියනවා. තවත් උපමාවකටද නේ? ලස්සන්ට ඉන්න කැමති ගෑණු ළමෙක් හරි පිරිමි ළමෙක් හරි කණ්ණාඩියෙන් ළඟට ගිහිල්ලා හිතන්න කියනවා. ඔබ දන්නවා ඇති කණ්ණාඩිය ළඟට ගියාම මේ කෙනා හැමතිස්සෙම කැමති අනුන්ගේ ලස්සනක්ද තමන්ගේ ලස්සනද? තමන්ගේ ලස්සනට කැමති නේ. ඒ තමන්ගේ ලස්සනට හානි කරන යමක් ඇද්ද තමන්ගේ මූවේ, තමන්ගේ මුහුණේ? ඒක තියාගන්න ඒ කෙනා කැමති වෙනවද? කැමති වෙන්නේ නැහැ. ආන් මේ විදිහට මේක හරි වැදගත් වචනයක් තියෙනවා. ඒව මේව කෝ භික්කවේ භික්ඛුනෝ. බලන්න මේ භික්ෂුන් වහන්සේලාට මේ දේශනාව කරන්නේ. මේ භික්ෂුව පච්චමික්කනා බහුකාරා හෝති කුසලේතු ධම්මේසු. මේ කුසල ධර්මයන් වැඩෙන්න හරියට උපකාරී වෙනවා පච්චවෙක්කනා. ඒ කියන්නේ නුවණින් විමස විමසා සිටීම. නුවණින් විමස විමසා සිටීමට තමයි ප්‍රතිවේක්ෂණයෙහි යෙදෙනවා කියන්නේ. ප්‍රතිවේක්ෂණයෙහි යෙදෙනවා කියන්නේ කුමක්ද? නුවණින් කල්පනා කරමින් සිටීම. හැබැයි මේකට නම් ප්‍රතිභාව ඕනේ. ප්‍රතිභාව නැත්තම් කරන්න බෑ මේක. ඒ නුවණින් කල්පනා කරමින් සිටීම කියන එක ඒක තමන් තුළ නිතරම තියෙන්න ඕන එකක්. දැන් ලස්සන්ට කැමති කෙනෙක් නිතරම කණ්ණාඩි ළඟට දුවන ඕනේ. එහෙම නැද්ද? දුවනවා. පර්ස් එකේ දාගෙන ඉන්නවා. ඒ මොකටද? ලස්සන්ට කැමති නිසා. ඒකේ දෝෂයක් තියෙනවද? කිසි දෝෂයක් නැහැ. මොකක්ද ඒකේ තේරුම? ඔහු හෝ ඇය අලංකාරයට කැමති, ලස්සනට කැමති, සුන්දරත්වයට කැමති. සුන්දරත්වයට කැමති කෙනෙක් හැමතිස්සෙම කණ්ණාඩිය දුටු පමණින් ළඟට ගිහිල්ලා බලනවා. ආන්නේ වගේ. දැන් බලන්න සුන්දරත්වයට කැමති කෙනෙක් නිතරම කණ්ණාඩි ළඟ තියන් ඉන්නේ ඇයි? තමාගේ මොහොනේ කිසියම් දුර්වර්ණයක් විරූපී බවක් තියනවාද? ඒක නැති කරගන්න නේද? එහෙනම් ප්‍රතිවේක්ෂණේ තියෙන්න ඕනේ මොකක් වගේද? කණ්ණාඩියක් වගේ. ප්‍රතිවේක්ෂණේ හැමතිස්සෙම කණ්ණාඩියක් ළඟ තියන් ඉන්නවා වගේ ලස්සනට කැමති එක්කෙනෙක් හැමතිස්සෙම මේ ප්‍රතිවේක්ෂණේ නැමති කැඩපත ළඟ තියාගන්න කියනවා. කොහොමද මේ ලස්සනට කැමතිනේ? දැන් ලස්සන, දැන් ඒ ගෑණු ළමයා හෝ පිරිමි ළමයා කැමති මොකද්ද? ලස්සන. ඒ ලස්සන හදාගන්න යා කොතනටද යන්නේ? කන්නාඩිට. දැන් ශ්‍රාවකයා කැමති ලස්සන මොකක්ද? කුසල් දහම්. ඒ කුසල් දහම් හදාගන්න යා පාවිච්චි කරන කන්නාඩිය මොකක්ද? ප්‍රත්‍යවේක්ෂණය. එතකොට එයා අලංකාර වෙන්න කැමති මොකෙන්ද? කුසල් ධර්මයන්ගෙන්, කුසල් දහම් වලින්. දැන් මේකේ තියෙන ප්‍රත්‍යවේක්ෂා කරන විදිය තමන්ගේ ජීවිතේ හොඳට විමසා බලන්න කියනවා. මං අනුන් සතු දෙයට ආසා කර කරද හැමතිස්සෙම ඉන්නේ? මා අනුන් සතු දෙයට ආසා කර කරද හැමතිස්සෙම ඉන්නේ? එතකොට මම ලෝභ රහිත සිතින් නෙවෙයිද වසන්නේ? මේ විදිහට තමන් ගැන හිත හිතා බලන්න කියනවා. ඊළඟට බලන්න කියනවා මම තරහෙන්ද හැමතිස්සෙම ඉන්නේ? මම තරහ සිතින්ද හැමතිස්සෙම ඉන්නේ කියලා තමන් ගැන විමසීමස බලන්න කියනවා. තරහ නැති සිටින් නොවේද මා ඉන්නේ කියලා තමන් කෙරේ හැමතිස්සෙම බලන්න කියනවා. ඊළඟට මං හැමතිස්සෙම නිදිමතෙන්ද ඉන්නේ කියලා බලන්න කියනවා. එතකොට අපට පේනවා අපේ ජීවිතයේට අපේ කුසල් ධර්ම වලට හානි කරන දේවල් කොච්චර අපිට තියෙනවද කියලා මේ දේශනාවෙන් බලාගන්න පුළුවන්. එකක් තමයි අනු සතු දෙයට ආසා කිරීම. අනිත් එක තමයි තරහ සිතින් වාසය කිරීම. අනිත් එක නිදිමත. දැන් නිදිමතත් අපිට පෙවුන් නැති වුණාට දැන් සමහරට හිතෙන්න පුළුවන් දැන් එක තැනක තියෙනවා බුදුරජාන් වහන්සේ දේශනා කළ නිින්ද ගැන. අර දේවදත්ත සංඝ බේදී කරපු වෙලාවේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි අකුසල් සිත සිත ඉන්නවට වඩා හොඳයි නිදාගෙන ඉන්න කියනවා. නිදාගැනිල්ල ජීවිතේ වඳ බව කියනවා. ඒ හේතුව නිසා සංඝ බේද කරන්නේ නැහැ කියනවා. ඇහැරන් ඉඳලා මෙකොන්නේ ඒවා. එතකොට බලන්න උන්වහන්සේට උන්වහන්සේගේ මුවින් ඒ වගේ වචන පිට වෙන්නේ කොයිතරම් මේ මනුස්ස ජීවිතයේ තියෙන හානිකර පැත්ත උන්වහන්සේ දකින්නවද? ඊට පස්සේ තමන්ගෙන්ම තමන්ගෙන් විමසන්න කියනවා. නුඹ නිදිමතෙන්මද දුක් විඳින්ද ඉන්නේ? නුඹ මේ නිදිමත බැහැර කළ සිතින් වාසය කරන්නේ නැද්ද කියලා තමන්ගෙන් විමසා බලන්න කියනවා. උද්දතෝනුකෝ නිතරම ඉන්නේ විසිරුණු සිතින්ද පසුතැවිල්ලකින් යුතු විසිරුණු සිතින්ද නුඹ ඉන්නේ කියලා තමන්ගෙන බලන්න කියනවා. විසිරීම අඩු සිතකින් ඔබ වසන්නේ නැද්ද කියලා තමන්ගෙන් විමසා බලන්න කියනවා. ඊළඟට විමසා බලන්න කියනවා, නුඹ සැකයෙන්ද ඉන්නේ? නුඹ සැකයෙන්ද වාසය කරන්නේ ධර්මයේ ගැන, කුසල් දහම් ගැන? කුසල් දහම් පිළිබඳ සැකයෙන් ඈතර වෙලා නුඹට ඉන්න ඕනකමක් නැද්ද කියලා සිතෙන් විමසා බලන්න. ඊළඟට තියෙනවා, නුඹ වාසය කරන්නේ ක්‍රෝධ චිත්තයෙන්ද කියලා අහන්න කියනවා තමන්ගෙම. තමන්ගේ දැන් බලන්න, විමසා බලන්න. දැන් මේ ප්‍රතිවීක්ෂණය මේ විස්තර වෙන්නේ නුවණින් හරි ප්‍රයෝජනයි කියනවා. මේ විදිහට විමසා බැලීම මොකද්ද අපි කිව්වේ? නුඹ ක්‍රෝධ චිත්තයෙන්ද වසන්නේ? නුඹ ක්‍රෝධ රහිත සිතින් වසන්නේ නැද්ද කියලා හිතින් අහන්න කියනවා. ඊළඟට අහන්න කියනවා, නුඹ වාසය කරන්නේ කිලුටු සිතකින්ද? නුඹ වාසය කරන්නේ කිලුටු සිතකින්ද? නොකිලිටි සිතකින් ඉන්න ඕනකමක් නුඹට නැද්ද කියලා අහන්න කියනවා. නුඹ වාසය කරන්නේ කිසිවක් කරගන්න බැරි කම්මැලිකමකින්ද? සාරද්ධ කායෝ කියන්නේ වාඩි වෙලා භාවනා කරන්නත් කම්මැලි, සක්මන් කළා භාවනා කරන්නත් කම්මැලි, ඇඟ බරයි. ඒකට මොකද්ද කියන්නේ? සාරද්ධ කායෝ. මේ ඇඟේ තියෙනනේ බරක්, ඇඟේ බරක් තියෙනනේ. මේ බර තියෙන්නේ නීවරණයන්ගෙන් හැදිච්ච එකක්. එතකොට ධර්මයේ නිරන්තරයෙන් වාසය කිරීමට මේ ඇඟේ බරගතිය නැති වෙනවා. පස්සද්ධ කාය, කාය සැහැල්ලු වෙනවා. දැන් මේ අපිට තියෙන ලොකු මොකද්ද? ඇඟේ බරක්. මේ බරෙන් නේද අපිට මොකද කරගන්න බැරි? නුඹේ ඇඟ බරයිද කියලා අහන්න කියනවා. දැන් මේ අහන්න කියන්නේ අර මේ රටේ බර නෙමෙයි ඈ. රටේ බරට වෙයිට් කරන්න තියෙනවනේ වෙයිට් සෙට්. ඒක නෙමෙයි මේ කියන්නේ. නුඹ වාසය කරන්නේ බර රහිත වූ ශරීරයකින්ද? මෙතන බර කියලා කියන්නේ මේ මහතින් එන බර නෙමෙයි, තමන්ට දැනෙන එක. දැන් මහතින් එන බර, ඒක ඇඟේ තියෙන සාමාන්‍ය බරනේ. අපි ගත්තොත් කිලෝ 100ක් කියලා කෙනෙක්, ඒක ඇඟේ බර. නමුත් එයා ධර්මයේ හැසිරෙනවා නම් එයාට දැනෙන්නේ සැහැල්ලු ඇඟක්. එයාට බරක් නැහැ. එතකොට බලන්න, මේ ඇඟේ බරත් අකුසලයට රුකුල් දෙනවා. ඇඟ බාහිර රහිතවද නුඹ වසන්නේ කියලා තමන්ගෙන් අහන්න කියනවා. හරි ලස්සන දේශන බලන්න සැඟවිලා තියෙන හැටිනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන භික්ෂුන්ට ඊළඟට අහන්න කියනවා තමන්ගෙන්, නුඹ කම්මැලිව නේද වසන්නේ? හරි ලස් කුසීතෝ නුකු බහුලං විහෙරාමි. තමන්ගෙන් අහන්න කියන, මම කම්මැලිව නේද හැමතිස්සම ඉන්නේ? තමන්ගෙන් අහන්න කියන, මම කම්මැලි නේද? ආරද්ද විරියෝ නුකෝ බහුලං වේරාමි. මම පටන්ගත්තු වීරියකින් වාසය කරන කෙනෙක් නෙමෙයි නේද කියලා තමන්ගෙන් අහන්න කියනවා. සමාහිතෝ නුකෝ බහුලං වේරාමි. මම වාසය කරන්නේ සමාහිත සිතකින්ද නැත්නම් මං වාසය කරන්නේ ඔව් සමාධියක් නැති හිතකින්ද කියලා අහන්න කියනවා. කරුණු කියන්න ඔක්කොම. අභිජ්ජා එක, ඊළඟට ව්‍යාපන්න චිත්ත තරහ සිට දෙක, තීන මිද්ද තුන, උද්දච්ච හතර, විචිකිච්ඡා පහ, කෝධනෝ හය, සංකලිට චිත්ත හත, සාරද්ද කාය අට, කුසීත නවය, සමාහිත දහය. දැන් බලන්න එතකොට මේ කරුණු දහයක් තියෙනවා කුසල් වැඩෙන්න, කරුණු දහයක් තියෙනවා කුසල් පිරිහෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් මියා කර කණ්ණාඩියකින් බලනවා වගේ, ඔව් කුසල් දහම් ඇති කර ගැනීමේ ආශාවෙන්. දැන් මොකද්ද මියාගේ තියෙන ආශාව? දැන් තරුණ ගෑණු ළමෙක්, තරුණ පිරිමි ළමෙක් ආසමකයටද? ලස්සන රූපයකට, ලස්සන මුහුණකට, ලස්සන ශරීරයකට මෙවැනි ආශාවක් ඇති කරගන්න කියනවා. තමන්ගේ ජීවිතේ නිරතුරු ආශාවක් තියාගන්න කියනවා. කුසල් දහම් ඇති කරගෙන මං කියවන්නේ මේකට ආද උදේවරු වචනය. අවංක අවශ්‍යතාව. අවංක ඕනකමක්. දැන් අපි ගත්තොත් ළමයෙක් ලස්සනට ඉන්නේ කියාගේ බොරු එක නෙමෙයිනේ. අවංකම ඕනකමක්. ඒකට නෙදියා කන්නාඩිය ගාවට නිතර යන්නේ, බලන්නේ, වේදම් කරන්නේ, ඔක්කොම කරන්නේ එයාට අවංකවම ලස්සනට ඉන්න ආශාවට. මෙවැනි විදිහේ ආශාවක් සිටි ඇති කරගන්න කිව්වා. අවංක ඕනකමක් ඇති කරගෙන හොඳට විමසා ප්‍රතිවේක්ෂණය දෙමින් බලන්න කිව්වා. එතකොට තමන්ට තමාව පේනවා. කොහොමද තමන්ව පේන්නේ? එතකොට යාට පෙවුනොත් මේම හරි වැඩේනේ. අභිජ්ජාලෝ බහුලං විහරාමි. මං හැමතිස්සෙම වාසය කරන්නේ ආලුන්ගේ දේවල් වලට ආස කර කර. මං හැමතිස්සෙම වාසය කරන්නේ තරහ සිටින්. මං හැමතිස්සෙම වාසය කරන්නේ නින්දට යට වූ සිටින්. මං හැමතිස්සෙම වාසය කරන්නේ විසිරුණු සිටින්. මං හැමතිස්සෙම වාසය කරන්නේ සැකයෙන්. මං හැමතිස්සෙම වාසය කරන්නේ ක්‍රෝධ චිත්තෙන්. මං හැමතිස්සෙම වාසය කරන්නේ කිලුටු සිටින්. මං හැමතිස්සෙම වාසය කරන්නේ ඇඟ බර ගතියකින්. මං හැමතිස්සෙම වාසය කරන්නේ කුසීතව. මං හැමතිස්සෙම වාසය කරන්නේ සමාධියක් නැති සිටින් කියලා හිතනකොට මේ කිනාට පේනකොට මේ එකක්වත් මට තියෙන කුසල් නොවේනේ. මේ සෑම දෙයක් මට තියෙන අකුසල්නේ කියලා. තේ සංගීව පාපකානං අකුසලානං ධම්මානං පහනාය. මේ පවිතු අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීමට අදිමත්තු ඡන්දෝත. අදිමාත්‍ර ඒ කියන්නේ අතිශයින්ම දැඩි ඕනකමක් ඇති කරගන්න ඕනේ. අදිමාත්‍ර වායාම අතිශයින්ම දැඩි වීරියක් ඇති කරගන්න ඕනේ. උස්සාවෝච උත්සාහයක් ඇති කරගන්න ඕනේ. උස්සෝල්හිච අප්පටිවාණී ඒ කියන්නේ මගදී අතහරින්නේ නැති උත්සාහය ඇති කරගන්න ඕනේ. සතිංච සම්පජඤ්ඤංච කරණීයං සිහි නුවණ ඇති කරගන්න ඕනේ කියන මේ කෙනා කටයුතු කළ යුත්තේ වස්ත්‍රයෝ හිසහෝ ගිනිගත්තු කෙනෙක් කටයුතු කරන පිළිවෙලටයි. වස්ත්‍රයෝ හිසහෝ ගිනිගත් විට ඔහු වෙන වැඩ කරයිද? නෑ. ඔහු අර කියන සියලු වැඩ. දැන් අප කිම්ම ඔබ බත් කකා ඉන්නවා. ඔන්න ඇඳිවතට ගිනි ගත්තා. දැන් මොකද කරන්නේ? ඈ කොච්චර බඩගින්නේ කකා හිටියත් අපික පිපාසි ගේන වතුර බිබී ඉන්නවා. එතකොට පිපාසයක් ඇවිල්ලා වතුර බොන්න පටන් ගන්න විතරේ වස්ත්‍රය ගිනි ගත්තා. මොකද ඔබ කරන්නේ? එතකොට ඒක පැත්තකින් දාලා ඉක්මම් කරන්නේ මොකේදද? ගින්න නිවා ගන්න. මේ ගින්න නිවා ගන්න ධාරණවාද වස්ත්‍රයක් ගිනිගත් වෙලාවට හිස ගිනිගත් වෙලාවට බාහිර කටයුතු අත්හැරලා දාලා අදිමාත්‍ර ඕනෑකමක් අදිමාත්‍ර වීරියක් අදිමාත්‍ර උත්සාහයක් නොපසු බස්නා උත්සාහයක් සියයක් නුවණක් පවත්වන්න ඕනේ කියනවා. ඒ අකුසල ධර්මයන්ගේ ප්‍රහාණයට. දැන් ඔබට තේරෙන්නේ නැති මේ තේරුම් ගන්න අපිට පුළුවන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් ශ්‍රාවකයන්ට එහෙම කියද්දි ශ්‍රාවකයෝ කොයි තරම් වීරියක් ගන්න ඇද්ද? දැන් ඒ කාලේ නින්දට බැට දීපු හැටි හාන්සුණේ මොකෙන්ද? ඔළුවට තියාගත්තේ ලී කොට්ට ලී කෑලි ඔළුවට තියාගෙන හාන්සුණේ. දැන් මගේ නම් කියයි මූලික මිනිසයි තුයාසිකන් උල්ලංඝනය වුණා කිය. එච්චරම පරිහානියන්නේ තියෙන්නේ කිය. මේ පිරිසක් නොමග යවලා කිය නින්දට බාධාක් රෝගීන් වෙනවා කියයි ලී කොට්ට කියලා කිය ඔළුවට වද දෙනවා කිය. බලන්න කොයිතරම් වෙනසක්ද වර්තමාන ලෝකේ. කාම සුඛෙහි ඇලි ගලි වාසය කිරීම තමයි තියෙන්නේ. එතකොට එයින් බැහැරව කාමයන්ගේ බැහැරව කල්පනා කිරීම පවා තහංචි. එතකොට මේ නුසුදුසු කාලයක් ධර්මයේ හැසිරෙන්න නුසුදුසු කාලයක් මේ. සමහර 2012න් පස්සේ හරියයි. මේ නුසුදුසු කාලයක් මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ මොකද හේතුව? කාමෙන් මුසපත් වෙලා. කාමේම ජීවිතේ ඒකායන අරමුණ. ඒකායන ප්‍රාර්ථනාව. ඒකායන සිහිනේ. ඉතින් මේ බඳ ලෝකයක මේ විමුක්තිය කතා කිරීම බරපතල ගැටුම්කාරී තත්වයකට හේතුවක්. ඒ මොකද හේ ඒ අර කාමයෙන්ම සතුටක් විඳින්න පුරුදු වෙච්ච අන්දබාල පුතජන ලෝකේ. ඉතින් බුදුරජාන් වහන්සේ කල් එහෙම නැහෙනේ. ගස්සට වාසය කළා. සමහර ප්‍රතිවිල සති දෙකකට වතාවක් නැහැ වේ. ඊළඟට සෙරප්පු පාවිච්චි කළේ ලෙඩ වුණොත් විතරයි. කුඩයක් පාවිච්චි කරේ ලෙඩ වුණොත් විතරයි. එහෙම නැත්නම් වැඩිපුර මේ බෙහෙත් හේතු වලට ගොඩ බෙහෙත් කියලා විශේෂ එකක් නැහැ. ඉතින් මේ වගේ ගත කරපු ජීවිතයේ තිබිච්ච කාලේ තමයි මේ වීරිය ගත්තේ. බලන්නේ ශාස්ත්‍රඥ වහන්සේ ශ්‍රාවකයන්ට එහෙම කියද්දී දැන් සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නේ ති කුසල ධර්මයන්ගේ පරිහානියට බඳුන් වෙමින්. එතකොට ඒ පිරිසේ ඉක්මනින්ම ඒ පරිහානිය බැහැර කළා. ඒ කුසල ධර්මයන්ගේ වේගවත් අභිවෘද්ධියක් ඇති කරගන්නේ නැද්ද? ඇති කරගන්නවා. සමහරු ඉන්න පුළුවන් මේ ඇති කියලා හිතන් ඉන්නවනේ. මේ මත ඇ කියලා හිතාගෙන ඉන්න පිරිසක් ඉන්නවනේ. අන්න ඒගොල්ලෝ කල්පනා කරනවා මේ මාගේ ශාස්ත්‍රඥ වහන්සේ මොනතරම් හිතසුව පිණිසද අපට මේ දේශනා කරන්න කියලා. අන්න නූපන් කුසල් උපදවා ගැනීමට උපන් අකුසල් ප්‍රහාණය කිරීමට වෙර වීරිය ගන්නවා. එතකොට කුසල ධර්මයන් වැඩෙන අය තවත් වේගෙන් කුසල ධර්මයන් වර්ධනය කර ගන්නවා. අනික අපිට පේන පොඩි දේ පුංචි දේ පවා දැන් ඔය එක භික්ෂුන් වහන්සේ නමක් අහන්නේ භාග්‍යතුන් වහන්සේ මේ පුළුම් කොට්ට හිසට ආවට පස්සේ මේ ධර්මය අවබෝධ කරන පිරිසගේ අඩුවීමක් පේනවා කිව්වා. බලන්න පුංචි දෙයක් හිසට පුළුම් කොට්ටයක් තිබීම මත ධර්මය අවබෝධ කරන පිරිසගේ අඩුවීමක් පේනවා කිව්වා. එතකොට ඒකේ තේරුම මොකද්ද? පඩ්ගාල නින්දට යනවා. එතකොට කියන මහණෙනි මුල් කාලේ එහෙම නෙමෙයි කියනවා. මේ ලී කෑලි කියන ඔලුවට තියාගත්තේ. ලී කෑලි ඔලුවට තියාගත්තේ, ගස්වල මුල් ඔලුවට තියාගත්තේ. තියාගෙන පොඩ්ඩක් අහන්සි වෙනවා. එතකොට ඒ කරන්නේ මොකද්ද? පොඩ්ඩක් මේ ඇඟේ පොතේ මහන්සි යවාගන්න පුංචි විවේකයක් ආයි පටන් ගන්නවා. මෙහෙම ඊතර වෙලා තියෙන්නේ. ඒ සම්පූර්ණයෙන්ම කොහෙන් ගත්තත් ඇස බැඳී යැත්තේ යමකටද, එතනින් මාරය රිංගනවා. කන බැඳින්නේ යමකටද, එතනින් රිංගනවා. නාසී බැඳින්නේ යමකටද, එතනින් රිංගනවා. දිව බැඳින්නේ යමකටද, එතනින් රිංගනවා. කය බැඳින්නේ යමකටද, එතනින් රිංගනවා. සිත බැඳින්නේ යමකටද, එතනින් රිංගනවා. දැන් ශාස්ත්‍රඥ වහන්සේ කියන නිදහස් වෙලා ශ්‍රාවකයාට ඕක දේශනා කරද්දි මේ ධර්මය, එතකොට මේ ශ්‍රාවකයා හොඳට මේ පිළි සංවේදී කෙනෙක්. ඒ සංවේදී බවත් එක්ක ඇති වෙන ශ්‍රාවකයාට සංවේගයක්. මොකද සංවේගී. දැන් මේ විදිහට කියද්දී දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා ඉතින් අපි කියනවා වගේ නෙමෙයිනේ. එතකොට උන්වහන්සේ ඒ ධර්මයේ තුල පිහිටලා ධර්මයෙන් නිර්මිත කෙනෙක්නේ, බුදු කෙනෙක් කියන්නේ. එතකොට උන්වහන්සේ ධර්මය දේශනා කරද්දී ශ්‍රාවකයන්ට ඇති වෙන සංවේගයක්. මොකද සංවේගය? මට මේ අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේක මට කොයි වෙලාවෙ අහිමි වෙයිද දන්නේ නැහැ. අහිමි වෙන්න ඉස්සර වෙලා මම මේ කුසල් වඩා ගන්න ඕනේ, අකුසල් ප්‍රහාණය කර ගන්න ඕනේ කියලා අර සංවේගයෙන් තමයි තමන්ගේ ජීවිතේ පන්නරේ ගන්නෙ. අද සංවේග කරන්ද සංවේගී උපද්දවන්න කෙනෙක් නැහැ. අද තියෙන මොකද්ද? අපිම හිත හිතා ඇති කර ගන්නවා. අපි හිතන්නේ අපිට ඒ ශක්තිය නොතිබුණොත් ඒ ප්‍රතිභාන, ඒ ප්‍රතිභානෙන් එක වෙන්නේ. ප්‍රතිභානෙන් වෙන්නේ. ප්‍රතිභානේ නැත්තම් මොකද වෙන්නේ? සැනකින් අපි ප්‍රමාදයට පත් වෙනවා. මේ අනතුර බුදුරජාන් වහන්සේ දුටුසේක. ඒ නිසායි උන්වහන්සේ සෝතනිරත සූත්‍ර වගේ සූත්‍ර දේශනාවල පෙන්නන්නේ මේවා ඇති කරගෙන දෙවියන් අතර හිත පිහිටුවා ගන්නවා තින්න කියලා. මොකද හේතුව? එතකොට ඒ අපේක්ෂාවෙන් හරි ඒවා පිරිහිය ගන්න නැතුව තියා ගන්නවා. ඒකයි එවැනි සූත්‍ර උන්වහන්සේ දේශනා කළේ. බුදුරජාන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලේට ඒ සූත්‍රය තරම් අදාළ නොවෙන්න පුළුවන්. නමුත් මේ වගේ යුගයක කෙලින්ම බහුපකාරයි. ඒ නිසා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වගේ බලන්න කියනවා තමන්ගේ ජීවිතය තුළ මේ ප්‍රශ්නේ ඒ කියන්නේ අකුසල්වල ක්‍රියාකාරීත්වය අකුසල්වල ක්‍රියාකාරීත්වය තුළ මොකද්ද වෙන්නේ මොකද්ද දූෂණය වෙන්නේ ක්‍රියාව දැන් ක්‍රියාවනේ මේ හැම දෙයක්ම උත්පාදනය කරන්නේ හොඳ හෝ නරක හෝ උපදවන්නේ මොකක් විසින්ද ක්‍රියාව විසින් එතකොට ක්‍රියාවට බද්ධ වෙනවා නම් අකුසලයක් උත්පාදනය කරන්නේ කොහොමද අකුසලයක් එතකොට අකුසලී උපද්දවන මනෝභාවයන් මානසික ස්වභාවයන් ඔහු තුල ක්‍රියාත්මක වෙමින් තියෙනවා නම් ඔහු සිටුවත් ඒ සිටීමේ ක්‍රියාවට මේ අකුසලී හේතු වෙනවා ඔහු වචනෙන් කිව්වක් කීමේ ක්‍රියාවට මේ අකුසලී හේතු වෙනවා ඔහු යමක් කළත් කිරීමේ ක්‍රියාවට මේ අකුසලී හේතු වෙනවා එතකොට මොකද වෙන්නේ දූෂණය වෙන්නේ කුමක්ද ක්‍රියාව සිතෙන් යමක් කරනවාද ඒ ක්‍රියාව දූෂණය වෙනවා වචනේ යමක් කියනවාද ඒ ක්‍රියාව දූෂණය වෙනවා කයින් යමක් කරනවාද ඒ ක්‍රියාව එතකොට මේ දූෂණයට බඳුන් වෙන අකුසලයේ තමයි තමන්ගේ හිතේ තිබුණේ තමන් දන්නේ නැහැ ඒ තමන් ප්‍රත්‍යවේක්ෂණේ යෙදුන්නේ තමන්ට මේ අකුසල් දුරු කිරීමේ අවශ්‍යතාවය තිබුණේ නැහැ එතකොට මේ ප්‍රත්‍යවේක්ෂණේ යෙදිලා මේක සීකරණ එක්කෙනා තමයි අවශ්‍යතාව ඇති කරගන්නේ එතකොට මේ අකුසල් ප්‍රහාණයට අර කියාපු කරුණු හයම උපකාරී වෙනවා මොනවද ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා පටිභාන එතකොට මේ හය තමයි මෙයා පාවිච්චි කරන්නේ අකුසල් වලින් ගොඩ එන්න කුසල් වර්ධනය කිරීමට ඇයි දැන් මෙයා දැන් මේකේ තියෙනවා මේ වැඩුණු කුසල් වැඩෙන කෙනා ගැන දැන් කෙනෙක් ඉන්නවා කුසල් වැඩෙන මේ කෙනා ප්‍රත්‍යවේක්ෂණය කරනවා ඒ කියන්නේ ඔව් නුවණින් විමස විමසා බලනවා ප්‍රත්‍යවේක්ෂණයේ යෙදෙනවා දැන් කොහොමද කියලා තමන් ගැන බලනකොට ਉਹ දකිනවා මම වාසය කරන්නේ අනුන්ගේ දෙයට ආසා නොකරයි ඕනේ එහෙනම් ඒක කුසලයක් තමන් තුල වැඩෙනවා ඊට පස්සේ බලනවා මම වාසය කරන්නේ තරහ නැති සිතේ ඕනේ තව කුසලයක් තමන් තුල වැඩෙනවා මම වාසය කරන්නේ නිදිමත රහිත සිතින් තව කුසලයක් තමන් තුල වැඩෙනවා මම වාසය කරන්නේ සැකයෙන් ඈතර වූ සිතින් තව කුසලයක් තමන් තුල වැඩෙනවා මම බහුල වශයෙන් මේක බහුල කියන වචන හැම එකටම දානවා තියෙනවා මම බහුල වශයෙන් වාසය කරන්නේ ක්‍රෝධ රහිත සිතින් මම බහුල වශයෙන් වාසය කරන්නේ නොකිලිති සිතින් මම බහුල වශයෙන් වාසය කරන්නේ සැහැල්ලු ශරීරයකින් මම බහුල වශයෙන් වාසය කරන්නේ පටන්ගත් වීරියෙන් මම බහුල වශයෙන් වාසය කරන්නේ සමාහිත සිතින් මේ විදිහට දකිනවා නම් කියන මහණෙනි ඒ කෙනා ඊවැයම පිහිටලා ඉන්න ඕනේ ඒවැයම පිහිටලා වීරිය කරන්න කියනවා ආශ්‍රවයන් සේවලා යාවි වීරිය කරන්න කියනවා ආශ්‍රවයන් ක්ෂේවලා යනවා කියනවා හරි පුදුමයි නේ එතකොට බලන්න පින්වත්නි මේ ශ්‍රාවකයා මේ අභිවෘද්ධි ආරම්භ කරන්නේ සීක බලවලින් ඒ සීක බලවල තියෙන ප්‍රයෝජනේ එකයි සීක බල කියන්නේ මූලිකවම අපි අතිකර ගන්නා දේ එතකොට මේ සීක බලවලින් තමයි ශ්‍රාවකයා අභිවෘද්ධි ඇති කරගන්න මහන්සි ගන්න ඔහු තුල ශ්‍රද්ධාව හටගත්තේ නැත්නම් කරන්න බෑ හැබැයි මේකයි දැන් බලන්න මේකේ වචනේ හරි වැදගත් සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා පටිභාන මට හිතෙන මේ දැන් සාමාන්‍ය උන්වහන්සේගේ දේශනාවල වචන භාවිතාවනේ එක්තර රටාවක් තියෙනවා අපි ගත්තොත් රූප වේදනා සංඥා සංකාර විඥාන එතකොට අපිට තේරෙන හැටියට රූපය කියන්නේ ටික ප්‍රාථමිකයි ඊට පස්සේ විඳීම ඊට පස්සේ සඤ්ඤා ඊට පස්සේ සංකාර විඥාන පස්වෙනි එකට දාලා තියෙන මොකද විඥානේ තමයි මේ ඔක්කෝම හදන්නේ විඥානේ තමයි ප්‍රධාන දැන් ඔබට මේක තව තේරුම් ගන්න පුළුවන් අනු රූපේ වේදනාව ඇති වෙනවාද ස්පර්ශින්තුරු ස්පර්ශය ඇති වෙනවාද විඥානේ ක්‍රියාකාරීත්වය නැතුව එහෙනම් ස්පර්ශය ඇති වෙන්නේ අනිවාර්යයෙන්ම විඥානයේ ක්‍රියාකාරීත්වය එතන තියෙනවා. එතකොට සංඥාව ඇති වෙන්න පුළුවන් ද ස්පර්ශෙන් තොරව? එහෙනම් සංඥාවේ ක්‍රියාකාරීත්වයටත් විඥානය. ඊළඟට සංස්කාර ඇති වෙන්න පුළුවන් ද ස්පර්ශෙන් තොරව? එහෙනම් සංස්කාරවලට ක්‍රියාකාරීත්වයට මුල් වෙන්නේ විඥානය. එහෙමනම් මේ විඥානයේ පහ ප්‍රබල ක්‍රියාකාරීත්වයක් මේ ජීවිතය සම්බන්ධයෙන් බලපවත් වෙනවා. ඒ නිසායි රූප වේදනා සංඥා සංකාර ළඟට විඥානෙ. දැන් මම අරව තේරුම් අරන් හිටියේ සද්ධා සීල සත ත්‍යාග ප්‍රඥායික ප්‍රඥාව අන්තිමට දැම්මේ මේ ප්‍රඥාව තමයි මේ සියල්ලටම මුල කියලා. හැබැයි අද අපි තව එකක් ඉගෙන ගත්තා. ප්‍රඥාව උපද්දවන්නේ පටිභාණයයි. පටිභාණේ නැත්තම් ප්‍රඥාව උපදින්නේ නැහැ. එතකොට ප්‍රඥාව උපදින්න අර ප්‍රතිභානේ මම ප්‍රතිභානේ ඇති කරගන්න ඕනේ කියලා ලකලෑස්ති කියලා එහෙම කරන්න බෑ. ඒ කියන්නේ මේ උවමනා කාරණේ හරි විදියට නොනින් මෙනෙහි කරන්න හැකියාව තියෙන්න ඕනේ ප්‍රඥාව උපදින්න. දැන් මේ ප්‍රතිභානේට අපිට මේව ගන්න පුළුවන් ප්‍රත්‍යවේක්ෂණය, යෝනිසෝ මනසිකාරය, නොනින් විමසීම මේ ඔක්කොම ප්‍රතිභානේට අපිට ගන්න පුළුවන්. මොකද හේතුව එහෙම කල්පනා කිරීමෙන් තොරව ප්‍රඥාව උපදින්නේ නැහැ. ප්‍රඥාවකින් තොරව හැබැයි ශ්‍රද්ධාවකට එන්න බෑ. නැත්තම් ශ්‍රද්ධාව කියලා කියන්නේ දැන් තියෙනවනේ තමන් වර්ණනා කරනකම් වීදම් කරනවා. තමන් වර්ණනා කරනකම් එතනට යනවා. තමන් වර්ණනා කරනකම් හොඳයි. වර්ණනා වැරදුනාද ශ්‍රද්ධාව ඉවරයි. එතකොට මේ ශ්‍රද්ධාව තිබුණේ තමන්ට ලකුණක් පිණිස. ඒ ශ්‍රද්ධාව මොකද්ද? අමෝලික ශ්‍රද්ධා, මුලක් නැති පැහැදීම. එතන මේකෙන් ගොඩ එන්නේ කොහමද කියන්නේ? සාමාන්‍ය කෙනෙකුට මුලින්ම ඇති වෙන්න පුළුවන් ඒකනේ. අපිට ඒක නෑ කියන්න බෑ. දැන් හිටියේ මේ බුදුරජාන් වහන්සේගේ කාලේ හිටියේ මේ ධර්මයට ආසනිත කෙනෙක් මේ අනාථපිණ්ඩික සිටුතුමාගේ පුතෙක්. එතකොට ඒ පුතාට අනාථපිණ්ඩික සිටුතුමා කිව්වා පුතේ වාගිහිල්ලා බණ අහලා එන්න කිව්වා කාමන 500ක් දෙන්නම් කිව්වා. ඉතින් පොරොන්දු පිට ගියා. ගිහලා වාඩි වෙලා හිටියා. ආවා සල්ලි ගත්තා. එතකොට දැන් එයාගේ අවශ්‍යතාවයක් අවශ්‍යතාවය මොකද්ද? සල්ලි. දෙවෙනි දවසෙත් කිව්වා ඔබ ගිහිල්ලා බණ අහලා බණපදයක් මතක තියාගෙන ඉන්න කවණු 1000ක් දෙනවා කිව්වා. දැන් මෙයාගේ අවශ්‍යතාවය මොකද්ද? සල්ලි. හා කිව්වා. කියලා මෙයා ගියා. දැන් ඇහෙනමයි මේ ඉන්න ඉපැයි. ඇයි මතක තියාගන්න ඉපැයි? දැන් ගිහිල්ලා කියන්න ඉපැයි. නැත්තම් සල්ලි දෙන්නේ නැහැ නේ. ගියා. තෝටි උඩා. දැන් අහගෙන ඉන්නවා. අන්නේ අර්ථල ප්‍රතිභානේ තියෙනවා. ඒ කාලේ මිනිස්සුන් පුදුම මිනිස්සුන් ඒ කාලේ හිටියේ ප්‍රතිභානේ තියෙනවා. දැන් ඒ එතකොට අපිට පේනවා මේ ප්‍රතිභානේ කියන එක ඉන්නේ පෙර කරන ලද දේක සංස්කාරයක් හැටියටයි. ඒක උපතින් එන එකක්. හැබැයි ඒක අපිට විග්‍රහ කරගන්න බෑ. මිනිස්සයාට බෑ බුදු කෙනෙකුට අර ඒක වෙන කාටවත් පේන්නේ නැහැ. එතන බුදුරජාන් වහන්සේ දැක්කම ඔහු තුළ ප්‍රතිභානේ තියෙනවා. ඉතින් උන්වහන්සේ අදිෂ්ඨාන කළා මොහුට පාඩම් හිටින්නේ නැති වෙන. දැන් මොහු මහන්සි ගන්නවා, මහන්සි ගන්නවා. දැන් පාඩම් හිටින් නැති වෙන මොකද කළේ? අර්ථ මෙනෙහි කරගත්ත පාඩම් තියාගන්න. දැන් සාමාන්‍යයෙන් ලේසිනේ යමක් අර්ථය මෙනෙහි කරගත්තත් පාඩම් කරන්න ලේසි. අර්ථය මෙනෙහි කරන්න පටන් ගත්ත පාඩම් මතක තබා ගැනීම පිණිස ආර්ථයෙන් මෙනෙහි කරන කරද්දි ප්‍රතිභානය ප්‍රඥාව ඇති වුණා. ධර්මය ගැන පුදුම එකක්. මොකද උනේ ඔහු? ඔහු තුළ ඒ ප්‍රඥාව නිසා ඔහු තුළ ස්ථිර වූ ශ්‍රද්ධාවක් ඇති වුණා. සීලයක පිහිටියා, ශ්‍රුතයේ පිහිටියා, ප්‍රඥාව පිහිටියා, සෝතාපට්ඨියංග පිහිටියා. එතකොට බලන්න මේ සියල්ල තමා තුළ තිබිච්ච යම් කිසි දෙයකින් තමයි තමන්ට නිර්මාණය වුණේ. එතකොට දැන් මට ප්‍රතිභානේ ඇති කරගන්න ඕනේ කියලා යා කල්පනා කළේ නැහැ. කල්පනා කළේ මොකද්ද? මට මේ ගාතාව මතක තියාගන්න ඕනේ සල්ලි ගන්න. දැන් මතක් කරනවා මතක් කරගන්න බෑ. ඊට පස්සේ මොකද වුනේ? ආර්ථ මෙනෙහි කරන්න ගත්තා. ආර්ථ මෙනෙහි කරන්න ගත්තා මොකද වුනේ? දැන් මම කිව්ව එක දැන් එක එක කෙනා එක එක විදිහට මේක අවබෝධ කරන්නේ නේ. දැන් අපි ගත්තොත් කිසාගෝතිමේ ගියා ළමයාත් අරගෙන බෙහෙත් හොය හොය ඉතින් කිසාගෝතිමනේ තියෙන ප්‍රතිභානේ දැක්කා උන්වහන්සේ. හැබැයි ඒක මේ වෙලාවේ කියලා කරවන්න බෑ යාට. යාට දැනෙන්න සලස්සන්න ඕනේ. මොකද කළේ? ඒ බෙහෙතක් අරන් එන්න කිව්වා. අබ ටිකක් අරන් එන්න කිව්වා. දැන් එයා ගියා. දැන් අබ හොය හොය යද්දී යාගේ ඔන්න ප්‍රතිබහන එනවා. දැන් බලන්න ඒකට තමයි කියන්නේ හරියටම ඉලක්කයට. ඔහුව තුල ඇති යම් කුසල සංස්කාරයක් ඇද්ද? පුණ්‍ය සංස්කාරයක් ඇද්ද? යම් කිසි ප්‍රතිබහ ශක්තියක් ඇද්ද? යම් කිසි දිහි ශක්තියක් ඇද්ද? එය පිබිදෙන්න උන්වහන්සේට පුළුවන් හරියටම වචනේ පාවිච්චි කරන්න. ඉතින් ගියා ගිහිල්ලා අබහෝහේ යනවා. දැන් මේ අබහෝ යනකොට මෙයාට හම්බ වෙන වචනයක් මොකද්ද? අසෝලාමලා කියලා හවිනවා. දැන් මොකද්ද වෙන්නේ මෙයාට? මෙයාට ටික ටික සීය වැඩෙනවා. ටික ටික මෙයාගේ නුවණින් කල්පනා කිරීමේ හැකියාව වැඩෙනවා. එතකොට සමහර අයගේ මේ ප්‍රඥාව නැත්තම් මේ කුසල සංස්කාරයන්ගේ වැඩිම සිද්ධ වෙන්න යම් කිසි ජීවිතේ යම් කිසි අකරතැබ්බයක් වෙන්න ඕනේ. ඒ අකරතැබ්බකින් තමයි පෙරළිය ඇති වෙන්නේ. දැන් අර බුදුරජාන් වහන්සේ ඔය මේ සුත්ත නිපාතයක දේශනාවක තියෙනවා මේ ගොවියෙක්. මේ ගොවියා හැමතිස්සෙම මේ ගොවියට තිබුණා මේ ධර්මය ආબોධ කිරීම හැකියා. කුණහසරේ මේක පෙවුණා. දැන් අපිට මේ සාමාන්‍ය කෙනෙක් දැක්කත් හොඳටම නිවන් ආબોධ කරන පින තියෙන කෙනෙක් දැක්කත් පේන්නේ නැහනේ. ඒක දකින්න පුළුවන් කෙනෙක් ලෝකේ දැන් නැහැ. දැන් උන්වහන්සේ එහෙම නෙමෙයි. උන්වහන්සේ බලන උපකාර සෝතාපන්න වෙන්න පින තියෙන එක්කෙනත් බේර ගන්නමයි බලන්නේ. හැබැයි අසත්පුරු ශාස්ත්‍රයට අහු වෙලා නම් බේරන්න බෑ. දැන් අපි ගත්තොත් සෝතාපන්න වෙන්න පින තිබෙච්ච කෙනෙක් අජාසත්ත. අසත්පුරුෂ ග්‍රහණී හිටියා. එතකොට බේරෙන්න බෑ. ඒකනේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ මුළු මහ ශාසනීයම තියෙන්නේ කල්‍යාණ මිත්‍රයා මත. දැන් එතකොට බලන්න මේ ඒ අවස්ථාවේ ගොවියාගේ හිතේ තිබුණා මේ ධර්මීය ආબોධ කිරීමේ සංස්කාරයක් හැදිලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්ක මෙයාට මේ වෙලාවේ බණ කියවලා ඇති කරවන්න බෑ. ඊට පස්සේ දැන් ගොවියා වගා කරනවා. ඉතින් උන්වහන්සේ යනවා. දැන් ඉතින් ටික ටික වගාව ඇති වුණා. ගොයන් ටික වැවුණා, පේදුණා. දැන් හිට ගොයන් කපන්න. අදත් ගියා. බුදුරජාණන් වහන්සේ අදත් ඒ පාරෙන් වැඩියා. වැඩලති මෙයා කිව්වා හරි. මෙයා හිතන් ඉන්නේ බුදුරජාණන් වහන්සේ කවුරු හැටියටද? යාළුවෙක් හැටියට. කිව්වා මට හරි සතුටි මේ කුඳුවට රන්නම් පාටින් කුඹුරු පැහිලා. දැන් හිට මේ කුඹුරු කපන්න. ගෙදර ගිහිල්ලා හාමිනේට කිව්වා හාමිනේ මගේ ලොකු ආසාවක් තියෙනවා අපි හිට කුඹුරු කපුවට පස්සේ ඔව් අස්වැන්නෙන් පළවෙනි කොටස අපේ යාළුවට දෙන්න. කල්පනා කළා දරෑ වෙනකොට ඉතින් කලු කරන් ආවා. ඇවිල්ලා ඔව් ධාරානිපාත වරුසාවක් වැස්සා. උදේ මියා පාන්දර ගිහිල්ලා බැලුවාම ඔව් කුඹුරක් නැහැ. සම්පූර්ණ වැවක් පේන්නේ. මියා පපුවට අත් ගගා හඳාට උනා. බුදුරජාන් වහන්සේ එතනට වැඩියා. එයා ධර්මයේ දකින්න සංස්කාරේ අවදි වෙලා. ඒතර සමහර අයගේ ජීවිතවල එහෙම තමයි ඒක වෙන්නේ. ධර්මයේ දකින්න සංස්කාරේ අවදි වෙලා. දැන් බුදු කෙනෙක් උහුට ධර්මයේ දේශනා කරනවා. අන්‍යගේ ප්‍රතිභානේ දැන් ඇති වෙනවා. ප්‍රඥාව වැඩෙනවා. මාර්ගඵල ලබනවා. වර්තමාන මිනිස්යාගේ ධර්මයේ දකින්න සංස්කාරේ කෙලවරක් නැතුව අවදි වෙනවා ඇති. නමුත් එය සෝතාපට්ටි අංග ඇති කරවන්න සඳහා මෙහෙවන්න උවමනා කරන කෙනෙක් ලෝකේ නැහැ. එහෙනම් අපිට දැනට පිහිට කුමක්ද? තමා අසන්නා වූ ධර්මයමයි. වෙන පිහිටක් නැහැ. දැන් අපි හිතාගෙන ඉන්න පුළුවන් නෑ අපිට ෂෝක් එකක් වැදිච්ච වෙලාවට කවුරුර කෙනෙක් අපිව ඔව් අපිව නැගිට්ටවයි, අපිව අවදි කරවයි, අපිට අවදි වෙන ආකාරයට කරුණු කියයි. නමුත් අපිට එහෙම හිතාගන්න බෑ. සමහර විට කවුරු ඉන්න පුළුවන් මේක බාධා කරන්නත්. අපි බලාපොරොත්තු නොවන දේක් තමයි හැමතිස්සෙම සිදු වෙන්නේ. බලාපොරොත්තු වෙන දේ නෙමෙයි. ඒ නිසා දැන් ඒ ගොවි මහත්තයා බලාපොරොත්තු වෙච්ච දේ විදියට නෙමෙයි වුණේ. නමුත් හරි විදියට වුණා. වෙන්න තියෙන විදියකට වුණා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අර අක්කන සූත්‍රයේ. අක්කන සූත්‍රයේ දේශනා කළා මහණෙනි ධර්මයේ අවබෝධ කිරීමේ ප්‍රඥා සම්පන්න මිනිසයා ලෝකේ පහළ වෙනවා. තථාගත ධර්මයේ නැහැ. එතකොට මේ පුද්ගලයාගේ අර පුණ්‍ය සංස්කාරය මතුවෙන්නේ නැහැ ජීවිතේ. ආපව කර්මානුරූපෝ සතර අපායන්ත සංසාරයට වැටෙනවා. කර්මානුරූපෝ සතර අපායන්ත සංසාරයට වැටෙනවා. හැබැයි ඔහු තුල තිබුණොත් අර අඛණ්ඩ උත්සාහයක් සත්‍ය දැකීමේ ආශාවක් යථාර්ථය අවබෝධ කිරීමේ ආශාවක් සමහර කැමති සත්‍ය දැකීමේ ආශාව කියලා විවිධ දේවල් දැන් මං කිය විකිලීක්ස් එක්කෙනාටත් උනේ එයා සත්‍ය දැකීමේ ආශාව කියලා මොකද කළේ එක එක වෙබ්සයිට් වල පාස්වර්ඩ් හොයාගෙන ඒවා අස්සේ ගිහිල්ලා කුණු කුඩෝල් අරගෙන ඉස්සරහට දැම්ම සත්‍ය දැකීමේ ආශාව මේ හේවි මොකද්ද සත්‍ය කියලා මේ ලෝකෙ සිද්ධ වෙච්ච කුණු කන්දල් නමුත් මෙතන සත්‍ය දැකීමේ ආශාව කියන්නේ එක නෙවෙයි මොකද්ද තමන්ගේ ජීවිත යථා ස්වභාවය තමන්ගේ ජීවිත යථා ස්වභාවයේ තේරුම් ගැනීම ආශාව හැබැයි ඒ ආශාව සපුරාලන්නට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පමණයි පුළුවන්කම තියෙන්නේ වෙන කිසිම දෙයකට බෑ ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කරා යන්න තියෙන අවස්ථාව එන්නේ නැන මිනිස්යාට වැඩිවීමක් නැහැ තියෙන කුමක්ද ආඩුවීමක්මයි ඒ අවශ්‍යතාවයේ නැතිවීමක්මයි දැන් අපිට පේනවා මේ බෞද්ධ ඉතිහාසයේ තුල අවුරුදු 1000ක 1500ක් වගේ කාලය තුල ධර්මාභෝධය කිරීමේ අවශ්‍යතාවෙන් සත්‍ය ගවේෂණයේ දිචි පිරිසක් නැහැ මොකද හේතුව සත්‍ය ගවේෂණය කළාට ලැබෙන්නේ නැහැ කලන්ත ලැබෙන්නේ නැහැ දැන් අපි ගත්තොත් මීට අවුරුදු 500කට වගේ කලින් ඉන්දියාවේ පහළ වුණා සීක් කියලා ආගම මෙසි කාගම බිහිකලි ගුරු නානක් කියන කෙනා ගුරු නානක්ගේ පුතෙක් හිටියා පුතා ඒ ආගමට ගියේ නැහැ තාත්තා ආගම හැදුවේ ගුරු නානක්ගේ පුතා ඒ ආගමට ගියේ නැහැ බලාපොරොත්තු වෙලා හිටියේ පුතා ඒක යයි කියලා කළේ නැහැ නිර්වාණ සංගම් කියලා වෙන එකක් හදාගෙන හිටියා පිරිසක් නිර්වාණ සංගම් වලින් කරන්නේ කෙලිස් නසන්න යන පිරිසක් එකතු කරගෙන ඉන්න ඒ පිරිස කලි නැවිනේ ඇඳුම් ඇඳිනේ වනාන්තරළු වාසය කළා හිව්වා එහෙනම් සත්‍ය ලෝකේ සොයනවා හැබැයි ඒ සොයනදී හම්බ වෙන්නේ නැහැ ඒ සොයාගෙන යද්දි දැන් ඒ නිර්වාණ සංගම් කියන එකට එයාගේ නම දැන් මට මතක නැහැ ඒගොල්ල හරි මහන්සියක් ගත්තා ජීවිත පරිත්‍යාගයෙන් ජීවිත පරිත්‍යාගයෙන් මේ මිට අවුරුදු 500කට කලින් දැන් ඒ જાති පිරිසක් ඉන්දියාවේ නැහැ. එහෙම ජීවිත පරිත්‍යාගයෙන් සත්‍ය ගවේෂණය කරන පිරිසක් නැහැ. එතකොට එන්නේ මිනිස්සයා අලස වෙනවා. හැබැයි ඒ ගවේෂණය කළාට කාටවත් සත්‍ය හම්බ වෙන්නේ නැහැ. ඊළඟ එක තමයි සත්‍ය හම්බ වෙනවට වඩා මුලා වෙන්න තියෙන අවස්ථාල් මිනිස්සයාට ගොඩාක් වැඩි. දැන් අපි දන්නවා සමහර දැන් ධර්මයේ දන්නේ නැති කෙනෙක් සමාධියක් වඩනවා කියමු. සමාධියක් වඩනකොට ඒ සමාධිය තුළ ඇති වෙන සංහිඳියාව නැත්නම් ස්තම්පත් බව නිසා ඔහු සෑහීමකට පත් වෙන මම යමක් සෙව්වාද ඒ මට ලැබුණේ කියලා. ඊටවත් දන්නේ නැහැ. ඊට පස්සේ ඔහු තුළ සමාධියක් ඇති වෙලා ඒක වුණාම දැන් අනිත් ඇයට කොහෙත්ම සමාධියක් නැහැනේ. ඒතර මෙයා විස්තර කරන මම යම්කිසි දෙයක් හොයාගෙන ගියා මට ඒක ලබුණා මේයි සත්‍ය කියලා. එතන අනිත් පිරිස කියන ඔයාට වැඳුම් පිදුම් කරන්න ගන්නවා. හා මේ අපගේ ගුරු දේවයන්. මොහු සත්‍ය අවබෝධ කළා. දැන් එයා විශ්තර කරන්නේ මොකද්ද? එයාට සමාධිය තුල තේරෙන දේවල් ටික. සත්‍ය දකින්න හම්බ වෙන්නේ නැහැ. මේ වගේ ලෝකයක් තමයි දැන් තියෙන්නේ. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ මේ කරන විස්තරය වගේ විස්තරයක් ලෝකෙ කිසිම කෙනෙකුගෙන් මං හිතන්නේ අහන්න පුළුවන් කමක් ලැබෙයි කියලා. හැබැයි ගොඩක් අය දන්නවා මම කියන එක ප්‍රශ්නයක් බව. දැන් අපි ගත්තොත් Hindu සාධුවරුත් දන්නවා මම කියන එක ප්‍රශ්නයක් කියලා. ලෝකේ සත්‍ය ගවේෂණයේ දෙන සියලුම දෙනාම පහ දන්නවා මම කියන එක ප්‍රශ්නයක් කියලා. නමුත් ඔවුන් දන්නේ නැහැ ඒ මම කියන එක සකස් වෙන්න, උත්පාදනය වෙන්න උදව් කරන සංස්කාරය මොකද්ද කියලා. සක්කාය දිට්ඨිය කියලා දන්නේ නැහැ. මොකද හේතුව ඔවුන් මම කියන එකට අසතුට වෙලා ඉන්නවා නමුත් ආත්මයකට කැමති වෙලා ඉන්නවා ඒ නිසා විසඳගන්න බෑ ඒතර අපිට එහෙම නෙමෙයි අපිට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ හරි විදියට පැහැදිලි කරලා දීලා තියෙනවා මේකේ සත්‍ය සොයා ගැනීමට නම් පැහැදිලිව මේ ජීවිතයේ මේ ස්වභාවය තේරුම් ගන්න ඕන තේරුම් ගන්න ඕන දැන් මේ තේරුම් ගන්න දැන් අපිට තියෙන වැදගත්ම අවස්ථාව තමයි දැන් අපිට මේ බුද්ධ දේශනා ලැබෙනවා අහන්න ලැබෙනවා මේ අහන්න ලැබෙනවා වගේම මේ දේශනාවලින් යම් යම් ඉඟි දැන් අපි ගත්තොත් උන්වහන්සේගේ මේ සමහා සවිස්තර දේශනාව නෙමෙයි දැන් මේ චූටි පිටුවක දෙක තියෙන එකක් නේ අපි මේ විස්තර කරන්නේ. එතකොට මේකේ හොඳ ඉඟි ලැබෙනවා. ඒ කියන්නේ මේ ශ්‍රද්ධාව කියන්නේ කුසල ධර්මයන්ට ආйти දෙයක්. සීලය කියන්නේ කුසල ධර්මයන්ට ආйти දෙයක්. ශ්‍රුතය කියන්නේ කුසල් දහම් වලට ආйти දෙයක්. ත්‍යාගය කියන්නේ කුසල් දහම් වලට ආйти දෙයක්. ප්‍රඥාව කියන්නේ කුසල් දහම් වලට ආйти දෙයක්. ප්‍රතිභානය කියන්නේ කුසල් දහම් වලට ආйти දෙයක් කියන ඉඟිය මේකේ නැද්ද? එතකොට ඒක අපිට අල්ලගන්න දක්ෂ වෙන්න ඕනේ. නැත්තම් සාමාන්‍යයෙන් කෙනෙක් අර ප්‍රකටව තියෙන දේ විතරයි එක්ක කෙනෙක් ගන්න කුසල් කියලා සීලේ විතරයි. නමුත් දැන් මේකේ උන්වහන්සේ අකුසල් කියලා පෙන්නලා තියෙන සියලුම දේ මානසික දේවල් නේ, ආධ්‍යාත්මික දේවල් නේ. දැන් අපි ගත්තොත් මේ අනුන් සතු දෙයට ආසා කිරීම මේක මානසික එකක් නේද? ඊළඟට තරහ සිතින් වාසය කිරීම මානසික. නිදිමතට යට වූ සිතින් වාසය කිරීම මානසික. ඊළඟට විසිරුණු සිතින් වාසය කිරීම මානසික. සැකෙන් වාසය කිරීම මානසික. ක්‍රෝධයෙන් වාසය කිරීම මානසික. කිලුටු සිතින් වාසය කිරීම මානසික. බර ශරීරයෙන් වාසය කිරීම මානසික. කුසීතව වාසය කිරීම මානසික. සමාහිත සිතක් නැතුව වාසය කිරීම. එතකොට බලන්න මේ මේවෙන් අපිට පැහැදිලිව පේනවා මේවා කොහොමද නැති කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කාය සූත්‍රය තියෙන ලස්සන්ට විස්තර කළා. මහණෙනි මේ කයෙන් වෙන වැරදි කය සංවර කර ගැනීමෙන් වළක්ව ගන්න පුළුවන්. වචනයෙන් වෙන වැරදි වචනේ සංවර කර ගැනීමෙන් වළක්ව ගන්න පුළුවන්. හැබැයි මනසේ සිදුවෙන අර්බුද, මනසේ සිදුවෙන හානි මේ සියල්ල වළක්වගන්නේ කුමකින්ද? ප්‍රඥාවෙන් ප්‍රත්‍යවේක්ෂා කර කර. කුමකින්ද ප්‍රත්‍යවේක්ෂා කරන්නේ? ප්‍රඥාවෙන්. ඒකේ තියෙන්නේ පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බෝ කියලා. ප්‍රඥාවෙන්ම ඒක බලන්න ඕනේ. එතකොට එහෙමනම් අපිට තේරෙනවා මේක බලන්න වෙන පිළිවෙලක් නැහැ. දැන් අපේ හිතක ඇතිවන දේවල් බලන්න පිළිවෙලක් නැහැ. ඊළඟ එක තමයි අපිට මේ බුද්ධ දේශනාවල හොඳට පේනවා මේ ශ්‍රාවකයාට තියෙන්න ඕනේ හොඳට මේ හොඳ හය හිතක්. මේ ගමනට අදාළ වෙන්න මොන හිතක්ද? හය හිතක්. දැන් මේ ශ්‍රාවකයෝ ඒ කාලේ ඒ ධර්මය අවබෝධ කරගත්තු අය 100ක් ගත්තු 100ටම තිබුණේ මොකද්ද? හොඳ සවිශක්තිමත් හිතක් තිබ්බා. මොකද තමන්ගේ ජීවිතයේ සිදුවෙන අඩුපාඩු නැත්තම් දොස් බැහැරකොට අලුතින් හිතන්න පුළුවන්කම. මේක තමයි හයිය. දැන් අපි ගත්තොත් අඟුලිමාල මේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ පැවිදුණාට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ ළඟමයි ඉන්නේ. උන්වහන්සේ අර සිත ඇති කරගත්තේ නෑනේ. මොකද්ද? අනේ මං වගේ ගොන්නේ, අනේ මං වගේ එකෙක්, මේ වගේ උත්මේ පස්සේද මම මේ කඩුවක් යන්න පෑන්නුවේ. ඒ වගේ හිත හිතා හිටියා නම් කුසල්ද වැඩෙන්නේ අකුසල්ද? අකුසල්. උපන් වීරිය එහෙමම නැතු යන. එහෙනම් උපන්න සමාහිත බව එහෙමම නැත්. ඇයි? ඒකින් උදව් කරන. නමුත් බලන්න මේ හිතේ හයිය. එතකොට හිතේ හයිය ලබා දුන්නේ කවුද යාට? පෙර කරන ලද දේ. උන්වහන්සේලා නිකන් අය නෙමෙයි, කල්ප ගණන් ආවා මේ වැඩේට. ඒකින් තමයි අර සිතේ සවිමත් බව ලබා දුන්නේ. අද අපිට පේනවා 100ක් ගත්තොත් පොඩි දෙයකින් 100ම කඩන් වැටෙනවා. පොඩි දුර්වලකමක් සිද්ධ වුණත් ඒ දුර්වලකමට සියලුම ගුණධර්ම ටික පාවලා දෙනවා. පාවලා දීලා ඒකම හිත හිත ආඳ ආඳ පසුතැවිලි අනේ මට මෙහෙක වුණා, අනේ මට මේක වුණා, අනේ මට මේක අමතක කරගන්න බෑ. මොකක්ද ඒ වෙලා තියෙන්නේ? හිතේ හයිය නැහැ. එහෙනම් මේ ගමන යන්නේ කවුද? ගුටි කකා හරියන්නේ. කොච්චර හිතට හයියක් ඕනේද බලන්න මේ සිද්ධිය. ඔන්න ලස්සන ගෑල්ලා මේ හිටියා. මේ කෙනා සවැත්නුවර. මේ කෙනා ගෙදරින් බන්දලා දුන්නා. බන්දලා දුන්නට පස්සේ ඔන්න දැන් සතුටින් පවුල් ජීවිතේ ගෙවනවා. දැන් එයාගේ ස්වාමියා වෙළඳාම් කරන්න එක්කෙනෙක්. ස්වාමියා ගියා වෙළඳාම්. ගිහිල්ලා ටික දවසකින් මෙයාට දරුවෙක් ලැබෙන ලකුණු පහල් වුණා. නැන්දම්මට කිව්වා දරුවෙක් ලැබෙන්න ඉන්නේ කියලා. නැන්දම්ම නිදා කරන්න ගත්ත මේනම් මගේ පුතා නිසා ඇතිවෙච්ච ළමෙක් නම් නෙමෙයි උඹ මේ මොකක් හරි එහි මෙහි දුවලා හදාගත්තු ළමෙක්. දැන් නිින්දා අපහාස කරන්න පටන් ගත්තා. දැන් මේ ගෑන ළමයි එහෙම කෙනෙක් නෙමෙයි, මේ බොහෝම අවංක කෙනෙක්, යහපත් කෙනෙක්. නමුත් දැන් නිින්දා අපහාස විඳිනවා හරි ජරා නම කියලා. ඊට පස්සේ මොකද වුනේ? දැන් මේ ගෑන ළමට ඉවසන්න බැ. ආණ්ඩ ආණ්ඩ ඉඳලා කොහොමද දැන් පුතෙක් ලැබුණා? ඊට පස්සේ කල්පනා කරා මට කරන්න දෙයක් නැද්ද, හොයලා බැලුවා ස්වාමියා කොයි පැත්තටද ගියේ කියලා. දැන් මේ ගෙදර ඉන්න බෑ අර නපුරු අම්බණ්ඩිත් එක්ක. දැන් දම්මා ඊට පස්සේ ගියා ළමයාට අර මම දැන් ගෙදර ඉන්න බැරි තරමටම ගෙදරින් බහැලා එළියට බහැලා ගියා. ළමයාත් අරගෙන ගියා මං කොහොම හරි මගේ ස්වාමියා හොයා ගන්නවා කියලා. ගිහිල්ලා ඔන්න රජගහනුවරට යන පාරේ අතරමඟ විශ්‍රාම ශාලාවක නැවතුණා. නැවතිලා ඔන්න ළමයාත් එක්ක ඉඳලා දැන් පහුදා යන්න ළමයාට කිරි පෙව්වා. පොවලා මෙයා ගියා වැසිකිළියට. සමහර වෙලට ටිකක් ඈතට යන්නේ ඇති ඉතින්. තවම මැත්තේ වගේනේ ඔය විශ්‍රාම ශාලා තියෙන්නේ. ඒ කියන්නේ අම්බලම්. ඇත්තට ඈතට ගියා. එන්න ප්‍රමාද වුණා. ඇවිල්ලා බලද්දි ළමයා නැහැ. කවුරු හරි ළමයාව අරන් ගිහිල්ලා. දැන් මේ තරුණ අම්මා වැළපුණා ළමයා හොය හොය. දැන් ගෙදර යන්නත් බෑ. දැන් ස්වාමියා ළඟට යන්නත් බෑ. ඕන්න අතරමං වුණා. ඊර්වසි මේකේ නාම මොකද කළේ? රජගහනුවර පැත්තට ගියා. ගිහිල්ලා ඉතින් ওই දිවල් වල කුලී වැඩ කරගෙන ඉතින් ওই ජීවත් වෙනවා. ඊට පස්සේ එක ගෙදරකින් කිව්වා උඹ මෙහෙම ඉඳපන් බහර ලස්සන ගෑනෙක් කෙනෙක්. උඹට අනාගතයක් තියෙන්න ඕනේ. අපි උඹට හොඳ තැනකින් යමක් කරලා දෙන්නම්කෝ. දැන් මෙයා ඒගොල්ලන්ට කැමති වුණා. කොන්න මෙයාව බඳලා දුන්නා හොර නායකයෙකුට. දැන් මේ නපුරු මිනිහෙකුට බඳලා දුන්නා. දැන් මෙයා ජීවිත කතාව කියනෝනේ තමන්ගේ ස්වාමියාට. මම මෙහෙම මෙහෙම ආවා කියලා බීගෙන ඇවිල්ලා මේ හොරනායකේ හැමදාම රණ්ඩු ගෙදර. දැන් මේ හොරනායකයා නිසා ඔන්න තව දරුවෙක් ලැබුණා. ගෑනු ළමයි. දැන් හොරනායකයා බලනවා මේ ළමයා මගේ නෙමෙයි. බාර කලින් වගේ මේ කියක් කියලා. දවසක් මේ ළමයා දැන් අම්මා මේ දුව වඩාගෙන ඉන්නවා. හොරනායකයාත් දැන් දුවල් වල පවුල් වල ওই ප්‍රශ්නිනකට බහින් බස්සුවින් ඇති වෙනවනේ. ඔන්න බයින් දැන් හොරනායකේ හැමදාම ඉතින් ගහනකට හිරයක් කරනකට ඉවසන්න බෑනේ. මේකෙන්ද මොනවාරි කියන්න ඇති මේ අම්මා. ආයෙ ළමයා උදුරල ගත්තා ගං ඇදට දැම්මා අර මෙයාට ගහන්න. ළමයා උදුරල ඇදට දානකට ඇඳ විට්ටම වැදුනා පොඩි ළමයාගේ ඔළුව. ඉතලා ළමයා සීන ඇති වුණා. මෙයාට ගහන්න පයින්කට මෙයා කෑ ගහගෙන ගෙදරින් පැන්නා. ඊට පස්සේ අර ළමයා සීන ඇති වෙච්ච නිසා මං හිතන්නේ මෙයාගේ ප්‍රශ්යෙන් හොරාට පන්නන් ඉඳ බැරි වුණේ ඒක. නැත්නම් හොරා මරනවා. ඊට පස්සේ මෙයා මෙතනින් පැන්නා. පැල මේ ගෑණි ළමයා ගියා. දැන් ගිහිල්ලා දැන් ආයෙ නම් බඳින්නේ නැහැ කියලා හිතාගෙන දැන් ඉතින් ගිහිල්ලා රජගහනුවර ගිහිල්ලා ඉතින් ওই අඳුරන ගෙවල් වල ඉතින් වැඩපළ කරගෙන ඉන්නවා. දැන් මෙයා ටිකක් වයසට ගියා. නමුත් මෙයාගේ රූපය වැහැරුණේ නැහැ. මෙයාගේ රූපය හරි ලස්සනයි. මේ නිසා ඒ ගෙදර කට්ටිය කිව්වා උඹ තාම ලස්සනයි. උඹට අනාගතයක් තියෙනවා නෝ මෙතන හරියන්නේ නැහැ. කවුරු හරි ඉන්න ඕනේ උදව් කරන්න. ඒ නිසා අපි අඳුරන කොළුවෙක් ඉන්නවා අපි කතා කරන්නම් කියලා මෙයාට වයසින් බාල තරුණයෙකුට බඳලා දුන්නා. දැන් ඉතින් බඳලා දැන් ඉතින් ඔන්න ආය අලුත් ජීවිතය. දැන් මේ කීවෙනි කසාදෙද? තුන්වෙනි. ඊට පස්සේ මොකද වුනේ? දැන් මේ දරුවෝනේ ඊට පස්සේ අහල පහලයි කිව්වා මේ නුඹේ මේ බිරිඳගෙන් දරුවෝනේ. ඒ නිසා නුඹේ පරම්පරා විරවේ දරුවෝ ලබා. මොකද මේ ඉන්දියා විවාහවල එක අරමුණක්නේ පරම්පරාවගෙන ඉන්න එක. ඒ නිසා මේ දරුවෙක් ලැබෙන්න වෙන තව විවාහයක් කරගන්න කිව්වා. ඒ රටේ පුළුවන් කරන්න ඒ කාලේ. ඊට පස්සේ තවත් අඩු වයස ගෑනු ළමෙක්ව ගෙනාවා. දැන් එතකොට මොහොත බිරිඳවරු කී දෙනෙක්ද? දෙන්නයි. දැන් ඉන්නවා. දැන් ඔන්න ඒ ගෑල් ළමයට බබෙක් හම්බ වෙන්න ආවා. දවසක් ඒ අලුත් බිරිඳ කියනවා අනේ අක්කණ්ඩියෙන්ද මගේ ඔළුව බලන්න, මගේ හිස බලන්න, මගේ හිසි උකුණ පිරිලා. දැන් මේ වෙනස්කමක් කරන්නේ නැහැ මේ බිරිඳ කරුණාවන්තයි. ඉතින් වාඩි වුණා. මෙයා හිස බලන්න පටන් ගත්තම ඔළුවේ තියෙනවා පැල්මක්. ඊට පස්සේ ආවා නංගි මක් වෙලාද මේ? නුඹේ ඔළුවේ ලොකු පැල්මක් තියෙන්නේ. කිව්වා අනේ අක්කණ්ඩි මේ හරි අවාසනාවන්ත පැල්මක් මේ. මට මව් සිනහස ලබන්න වාසනාව නැහැ. අපේ තාත්තා හරි නපුරුයි. දවසක් අපේ අම්මා හරියට ගහනවා හිරියර කරනවා. අපේ අම්මට අපේ අම්මා මරන්න කියලා මං වඩාගෙන ඉඳිදී මාව ඇදලා අරගෙන ඇඳට දැම්මා. ඒතර ඇඳ විට්ටේ මගේ ඔළුව වැතුණා. අම්මා පැනලා ගියා ජීවිතේ වේරගෙන. ඒ දැන් පස්සේ අම්මා ගැන මම මොකුත් දන්නේ නැහැ. කවුද මේ දුව? දැන් මේ අම්මා මේක ඉවසගෙන ඉන්නවා අහගෙන. දැන් ඒ අම්මට කට කරලා කියන්න බෑ ඔයා මගේ දුව කියලා. බාල් හිතේ හයිය. ඊට පස්සේ දැන් ඔන්න මේ සිද්ධිය වෙලා දැන් ටික ටික දවසක් මේ බැඳපු මහත්තයාගේ දෙමාපියවම අවිල කතා කරගෙන ඉන්නකොට මෙයාට මේ ප්‍රශ්නේ ලියට ආවා. ඒ මහත්තයාගේ තාත්තට කිව්වා මෙහෙම ප්‍රශ්නක් කළා. දැන් මේ ඉන්නේ අම්මයි තාත්තයි කිව්වා මේක තමයි ජීවිතේ. මේක තමයි දෙවියන්ගේ කැමැත්ත. කියලා කිව්වා මේ බලාපංකෝ දැන් ඔබ බැඳලා ඉන්නේ මගේ පුතා. මේ පුතා මගේ නෙවෙයි. මම දවසක් රජගහ නුවරට යද්දි විශ්‍රාම ශාලාවේ අම්මා කෙනෙක් දාලා ගිය පුතෙක් හිටියා. ඒ පුතා මම්මේ හදා වඩා ගත්තේ කිව්වා. කවුරුත් එක්කද මේ පවුල් කාලා තියෙන්නේ? තමන්ගේම පුතත් එක්ක. ඇය හිත කොච්චර හයියද? අපිට ඒ සිද්ධි නෙමෙයි මට වැදගත්. මේකට මෝන දීපු හැටි. මේ හයිය හිත ලැබෙන්නේ ධර්මයෙන්. සසරේ කරලද පින් බලයකින්. නැත්නම් සාමාන්‍ය නෝන්දල් හිතක් තිබ්බනම් එක්කෝ සිහි විකල් වෙනවා. එක්කෝ හાર્ට් එකක් එනවා. එක්කෝ මොනවා හරි වෙලා මෙයාගේ ජීවිතේ එක්කෝ දිවි නසා ගන්න ඔරොත්තු දෙන්නේ. හිත කොච්චර හයියද මෙයා හිටියා කියන්නේ නැතුව. හිමීට ගෙදරින් පැනලා ගියා. හිමීට පැනලා ගියා. හැබැයි වැදගත්ම දේ මොකද්ද? හරිතැනට පැනනා. පැනලා ගිහිල්ලා නැවතුනේ කොහේද? භික්ෂුණී ආරාමේ. භික්ෂුණියක් වුණා. ප්‍රශ්නේ ඉවරයි. ගුටිකකාරී කොතනටද ගියේ? හරිතැනට ගියා. අද තියෙන්නේ ප්‍රශ්නයක් ආවොත් ප්‍රශ්නේමයි. එහෙම නැත්නම් ඒ ප්‍රශ්نين තව ප්‍රශ්නිකට යයි. හරිතැනට යන්න වාසනාව නැහැ. අයද එහෙම තැනක් නැහැ. අද ශාස්ත්‍රුන් වහන්සේ නැහැ. ශාසනේ නැහැ. ශාසනේ වගේ එකක් තියෙනවා. ශාසනේ නැහැ. එතකොට බලන්න හරිතන නැහැ අද. අරය ගුටිකකා හරි හරිතනට ගියා. අද වෙන්නේ එකකින් මෙදෙනකොට තව එකක පැටලෙනවා. දැන් එයාගේ ජීවිතේ ගත්තොත් හරි පුදුමයි සිද්ධ වෙච්ච රටාව. ඔක්කොම සැඟවිලා තිබුණා. වෙලාවට පටපට ගාලා එළියට ආවා. දැන් මේ සමහර විට ඒ දුව කිව්වේ නැත්තම් හිස බලන්න කියලා. සමටේ සිද්ධිය එතනම යට යනවා. අය කවුරුත් දන්නේ. බලන්න පුංචි දෙයකින් විශාල දෙයක් තමන්ගේ ජීවිතේ එළිදරව් වුණා. වැදගත්ම දේ තමයි මෙයාගේ හිතේ තිබිච්ච හයිය. මේ හයිය මේ හිතක ලැබෙන මේ සවිය මේක ලැබෙන්නේ සසරේ පුරුදු කරන ලද පිම්බලෙන්. පිම්බලෙන් මේ හයිය ලැබෙන්නේ. එතකොට මේ හයියට තමයි වරොත්තු දීලා ඉන්නේ. මොකද නැත්තම් සාමාන්‍ය ජීවිතේ කඩාගෙන වැටෙන්න නම් ගෑණියෙකුට සිද්ධ වෙන්න හොඳම දේ සිද්ධ වෙලා. ඉතින් ඒ නිසා මේ අපේ මේ ජීවිතවල සාමාන්‍යයෙන් ඔය හැම දෙයක්ම සිද්ධ වෙච්ච බොහෝ ජීවිතවල සිද්ධ වෙන දේ මොකද්ද? හිතේ හයිය නැහැ. කඩාගෙන වැටෙනවා. බොහෝ විට කඩාගෙන වැටලා එක්කෝ අකුසල් පැත්තට යන්නේ. එක්කෝ වෛර කරනවා. එක්කෝ පාලි ගන්නවා. එක්කෝ ඊර්ෂ්‍යා කරනවා. එක්කෝ එකට එක කරනවා. මේව හයිය හිතක ලක්ෂණයක් නෙවෙයි. දැන් අපි ගත්තොත් කෙනෙක් ප්‍රශ්නයක් වෙච්ච එකම බද්ධ වෛර ඇති කරගන්නවා. මේක හයිය හිතක ලක්ෂණයක් නෙමෙයි. හයිය හිත කියන්නේ ඒක අතාරින එක. කෙනෙක් පන්න ගහනවා. මෙයා හිතම ඉවසගෙන මුකුත් කරන්නේ නැතුව. අන්න හයිය හිත. ඒ හිත හයිය නැත්තම් මොකද වෙන්නේ? පත් ගහලා අකුසලී උපදිනවා. අකුසලී උපදින්නේ හයිය හිතක නෙවෙයි. අකුසලී උපදින්නේ දුර්වල හිතක. එතකොට දැන් මේ හිත සවිමත් වෙනවා කියන්නේ අර දුර්වල හිතක හටගන්න දේවල් ඔක්කොම ඔහු බැහැර කරනවා. බැහැර කරනවා. බැහැර කරනවා. එතකොට මේ බැහැර කිරීමට ඔහු පාවිච්චි කරන්නේ කොහොමද? පටිභානේ. දැන් බලන්න දැන් මේ සිද්ධියේදී ඇයට හිතෙන්නේ නැති මේ ජීවිතේ මට වැඩක් නැහැ. මේ කඩාගෙන වැටිල්ල තුල මේ ජීවිතය අතහැරිය මම විමුක්තිය හොයාගෙන යනවා කියලා. එතකොට බලන්න එයා ඒ වෙනකට විමුක්ති හොයාගෙන ඉන්න හරිතන තිබ්බා. මේනිසා මේ අරි ජීවිතේ දැන් සමහර අම්මලා ඉන්න අපි දකිනවා ඒ හයිය තියන අය මනුස්ස ලෝකෙත් ඉන්නවා. නමුත් මේ සමහරට ඒ හයිය තිබුණට ඔහු ඇය හෝ ඒ ධර්මයේ කරා යන්නේ හයිය පාවිච්චි වෙන්නේ. සමහර අය ඉන්නවා හරියට ඉවසනවා කාගෙන ඉන්නවා. හැබැයි ධර්ම අවබෝධය කරා ඒක පාවිච්චි වෙන්නේ නැහැ. ඒ මොකද හේතුව? ඔහුට ධර්මය හම්බ වෙන්නේ නැහැ. ධර්මයේ හම්බ වෙන්නේ නැත්නම් ඒ හයිය තියෙන කෙනාගේ ඒ හයිය ඉවර වෙලා යනවා. දැන් මේ ජීවිතේ යම් කිසි දෙයක් තිබුණා නම් හිතේ සවිමත් බවක් ඒක මරණයත් එක්ක ඉවර වෙනවනේ. ඒක පෝෂණය වෙන්නේ මොකෙන්ද? ධර්මයෙන්නේ. ධර්මයෙන් නොතිබුණා නම් ඒක පෝෂණය වෙන්නේ නැහැ. කාගෙන ඉඳී වෛර කරන්නේ නැතුව, ඊර්ෂ්‍යා කරන්නේ නැතුව, ක්‍රෝධ කරන්නේ නැතුව හයිය හිතකින් ඉඳී. හැබැයි එතන ඉවර වෙයි. ඉතින් මේ නිසා අපිට හරි වැදගත් වෙනවා මේ හිතේ හයිය බව. මේක අපිට සාමාන්‍යයෙන් කියන්න පුළුවන් දරා ගැනීම කියලා කියන්න පුළුවන් නේ. ඔව් යම්කිසි දෙයක් දරාගෙන ඉන්නවා අකුසලයට වැටෙන්න නොදී. දැන් සාමාන්‍යයෙන් වෙන්නේ දරා ගන්න බෑ. එයා පඩ් ගාලා අකුසලයට වැටෙනවා. ඒ අකුසලයට වැටෙන්න නොදී දරාගෙන සිටීම කියන්නේ ඒක ඉතින් බරපතල හිතේ හයියක්. ඉතින් මෙවැනි හයිය තියෙන අය තමයි මේ ධර්මය අවබෝධ කරගන්නේ. නැත්තම් හරිය මුලා වෙනවා. ලේසියෙන්ම මේ හිත හයිය නැති එක්කිනා ලේසියෙන් මුලා වෙනවා. ඊළඟ එක තමයි ඒ. එක්ක කෙලෙස් වලින් කඩාගෙන වටුනාම ඒක අතහැරලා දාලා නැගිටින්න බෑ. එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? මුලා වෙලා කෙටි පාරවල් හොයනවා. හිත හයිය නැති එක්කිනා. එතකොට ආයේ තවත් සමාජයට අමාරු වෙටෙනවා. ඇයි කෙටි පාරවල් කියලා එකක් ලෝකේ නෑනේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු පාර ඇර වෙන පාරවල් නෑනේ. එතකොට මේක හරියට තේරුම් ගන්න බැරි වුණොත් උන් ආයෙත් අමාරු වෙටෙනවා. එනස අමාරු වෙටෙනවා කියන එක හරියට මේ මිනිසයන්ට සිද්ධ වෙන දෙයක්. ඒක නිකන් සාමාන්‍ය දෙයක්. අමාරු වෙටෙනවා කියන එක. ඒකට හේතුව තමයි අර අමාරු නොවැටෙන්නත් යාට උපකාරී වන්නේ ප්‍රතිබාලයමයි ප්‍රඥාවමයි. මොකද මේ ප්‍රඥාව නැත්තම් ඒක තේරුම් ගන්න බෑ. අපි ගමු ඔන්න සම්මාදිට්ඨි සූත්‍රය. සම්මාදිට්ඨි සූත්‍රයේ මුලම කියනවනේ කුසල් අඳුන ගන්න. අකුසල් අඳුන ගන්න. කුසල් හට ගන්න මුල් වෙන්නේ කුමක්ද කියලා අඳුන ගන්න. අකුසල් හට ගන්න මුල් වෙන්නේ කුමක්ද කියලා අඳුන ගන්න. එතකොට මේ ධර්මයට යන කෙනාගේ හිතේ තිබ්බොත් මට කුසල් අවශ්‍යයි. මට අකුසල් අවශ්‍ය නැහැ. එයාට මං හිතන්නේ අරුබුදයක් හටගන්නේ කියලා ලොකු විදියට. එයාගේ ජීවිතේට හැමතිස්සෙම එයාගේ අවශ්‍යතාවය මතක් කරලා දෙනවා. මතක් කරලා දෙන්නේ කොහොමද? උඹ යන්නේ මොකේද? උඹ මේ ධර්ම හොයන්නේ යන්නේ, උඹ හොයන්නේ මොනවද? උඹ මේ කුසල් හොයාගෙන නේද යන්නේ? එතකොට මේ අසවල් අසවල් දේවල් ඔබ ගත්ත තුලට උඹේ කුසල් වැඩිද කියලා තමන්ම තමා ගැන ප්‍රතිවීක්ෂණයේ යෙදෙනවා. එයාගේ ඉලක්කයක් තියෙන නිසා ඉලක්කය මොකද්ද? කුසල් වැඩීම, අකුසල් ප්‍රහාණය කිරීම. එතකොට කවුරු මොනවා කිව්වත් කුසල් අකුසල් හඳුනගෙන නම් තමන්ට ලොකු අනතුරක් නෑ. තමන්ට යම්කිසි ආරක්ෂාවක් තියෙනවා. එහෙනම් ඒ ආරක්ෂාව සැලසෙන්නේ තමා තුළින්මයි. තමා තුළින් ඇති කරගන්න ප්‍රඥාවෙන්මයි ඒ ආරක්ෂාව සැලසෙන්නේ. නැතුව මේ අපිට මේ බුද්ධ දේශනාවේ කොහේවත් තියෙනවද අනුන් පිහිට කරගෙන වාසය කරන්න කියලා? ඒක තැනකවත් හම්බ වුණාද? ඒක තැනකවත් හම්බුන්නේ නැහැ නේද? බුදුරජාන් වහන්සේ නිරන්තරයෙන් දේශනා කළේ තමා පිහිට කරගෙන වාසය කරන්න. ඊළඟට ධර්මයේ පිහිට කරගෙන වාසය කරන්න. එතකොට ධර්මයේ පිහිට කරගෙන තමා පිහිට කරගෙන වාසය කරන කෙනා බාහිර ලෝකයේ ඇති කිසි විවේචනයක්, බාහිර ලෝකයේ ඇති කිසි දෙයක් එයාගේ ජීවිතයට අදාළ කරගන්නේ නෑ. ඒක අදාළ නෑ. ඇයි? බාහිර ලෝකේ තමා පීඩ කරගෙන වාසය කරන්නේ නෑ. බාහිර ලෝකේ ධර්මයේ පීඩ කරගෙනත් වාසය කරන්නේ නෑ. ඒ නිසා ඔවුන්ට එක එක විදිහට පෙනේවි. ඔවුන් එක එක විදිහට කියාවි. ඒකේ ලෝකෙ හැටි. එහෙනම් තමා පිළිසරණ කරගෙන වාසය කරා නම් තමාට කවදා හරි ඒකේ පීඩ ලැබෙනවා. ඒ නිසා පින්වත්නි අද අපි ඉගෙනගත්ත සූත්‍රයේ මොකද්ද සූත්‍රේ නම? තීටි සූත්‍රය. මේ තීටි සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කළ මහණෙනි මම කුසල ධර්මයන්ගේ තීතිය පිහිටා තිබීම පමණකින් වර්ණනා කරන්නේ නැහැ. අකුසල් ධර්මයන් ගැන කවර කතාද? මහණෙනි මං වර්ණනා කරන්නේ කුසල ධර්මයන්ගේ වර්ධනයේ පමණයි. පිහිටාති වීමත් නොවේ, හානියක් නොවේ. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කළා මේ කුසල ධර්ම සංඛ්‍යාත කරුණු හයක්. මොනවද? සද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා, පටිභාන. මේ කරුණු කෙනෙකුට ඇති වෙන්න පුළුවන් යම් කිසි ප්‍රමාණයකට. ඔහු තුල ඒවා පිහිටා සිටින්න බැරුව එකිනෙක ඔහුගෙන් ගිලිහි ගියොත් ඔහු හානියට පත් වෙනවා. මොකක්ද ඔහුට සිද්ධ වෙච්ච හානිය? අර කුසල ධර්මයන්ගේ අභාවය, කුසල ධර්මයන් නැති වීම. තව කෙනෙකුට මේ හය ඇති වෙන්න පුළුවන්. හැබැයි ඔහුගේ වර්ධනයක් වෙන්නේ නැහැ, හානියකුත් වෙන්නේ නැහැ. හැබැයි එහෙම වුණා කියලා ඔහුට ඒක ප්‍රමාණවත් උපකාරයක් වෙයි කියන්න බෑ. මොකද හේතුව ඒක මාර්ගඵලාවබෝධයක් කරා ඔහුට ගෙනියන්න බෑ. මොකද ඒක වැඩෙන්නේ නැති නිසා. එතකොට යම් කිසි කෙනෙකුට මේ සද්ධා, සීල, සුත, ත්‍යාග, පඤ්ඤා, පටිභාන කියන මේවා වර්ධනයක් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මාන් මේ වර්ධනය තමයි වර්ණනා කරන්නේ. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කළා උපමාවක් පෙන්වුව ධර්මයේ හොයාගෙන යන කෙනෙක් කවුරු වගේ වෙන්න කිව්වද? ලස්සනට ඉන්න කැමති කෙනෙක් වගේ වෙන්න කිව්වා. ලස්සනට ඉන්න කැමති කෙනාගේ ඔළුවේ තියෙනවා ලස්සන කියන වචනේ. ඔව්, කැමති ලස්සනට. ඊළඟට යාට උනේ තමන් කොහොමද ඉන්නේ කියලා නිතර බලන්න. එහෙනම් උට නැතුවම බැරි එකක්. කැඩපත. එතකොට ਉਹ කැඩපත කරා නිතර නිතර යනවා අලංකාරයේ කැමති නිසා වෙන්න. මේ වගේ ධර්මයේ කරා යන කෙනෙක් ධර්මයෙන් ලස්සන වෙන්න ආසාවක් තියෙන්න ඕනේ. ධර්මයෙන් තියෙන අලංකාරය කුමක්ද? කුසල් ධර්මයන්ගේ වර්ධනයයි. එතකොට කුසල ධර්මයන්ගේ වර්ධනයට ඔහු තුළ තියෙන උනේ දැඩි ආශාවක්. ඒ ආශාවත් එක්ක ඔහු පාවිච්චි කරනවා කැඩපතක් තමන්ගේ කුසල ධර්මයන්ගේ අඩුපාඩුකම් බැලීමට. කුමක්ද? ප්‍රත්‍යවේක්ෂණය. ඒ ප්‍රත්‍යවේක්ෂණයෙන් බලද්දී ඔහුට තේරෙන ඔහු විරූපී. ඔහු තුළ කුසල ධර්මයන්ගේ වර්ධනයට ඉඩක් නැහැ. ඔහු විරූපී. ඔහු අවලස්සනයි. ඔහුගේ කිසි සුන්දරත්වයක් නැහැ. අකුසල් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? වහා ගිහිස ගිනිගත්තු කෙනෙක් ඒ ගින්න නිවා ගන්නට මහන්සි වෙනවා වගේ අප්‍රමාණ කුසල ඡන්දයක්, ව්‍යායාමයක්, උත්සාහයක්, නොපසුබස්න වීරියක්, සීයක්, නුවණ ඔහු පවත්වනවා මේ අකුසල් ටික ප්‍රහාණය කරගන්න. මොකද ඔහු අකුසල් වලට කැමති නැහැ. කුසල් තියෙන කෙනා ඒ තුළම කුසල් වඩනවා, ඔහු නිකලස් වේවි. මේක තමයි මේ දේශනාවේ සාරාංශය. ඉතින් ඒ නිසා ඔබට මේ දේශනාව තුළින් වැදගත් කරුණු රාශියක් අධිගෙන ගන්න ලැබුණා. මේ සියලු දේ අපට කුසල ධර්මයන්ගේ වර්ධනයේ පිණිස ඒ කාන්තියම උපකාර වේවා. සාදු. සාදු.